නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්තෝ යතා බහි යතා යතාය යතිතා පජා සංඛං ගෝධම පුච්ඡාමි කෝ ඉමං විජඨේ ජඨං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාති නිපකෝ භික්ඛෝ සොයිමං විජඨේ ජඨන්ති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි පිරිනිසි ශ්‍රී සමාධි මහා විහාරස්ථානයේ සිදු කරන ධර්ම දේශනාවේ පින්කමට මේ පින්තුන් සහභාගී වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන අවස්ථාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරන් ලැබීම අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවකට සලකන්නට මේ අවස්ථාව සලසා ගන්නට අප සතර උපාය පින් කරපු අය එකතකින් මිනිස් ආත්ම භාවයක් සුභතියක් අප ලැබුවා සුභතිය ලැබුවා විතරක් නෙවෙයි අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ඔබ අප හැම දෙනාම ලැබලා තියෙනවා ඒ අතර විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් සහ සුදුසු බුද්ධියක් ඔබ අප හැම දෙනාම ලැබලා තියෙනවා මෙන්න මේ ලැබපු අවස්ථාව සලකන්නේ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා ඒ අවස්ථාවට බුදුදහමේ කියන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක අන්‍ය අවස්ථාව තුළ යම්කිසි කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන අවස්ථාව අපේ දසවන් වලින් අප ලබන ඉහළම ප්‍රතිඵලයේ විදියට සවනානුත්තරය කියන කාරණයෙන් දක්වලා තියෙනවා. ඉතින් ඔබට යටින් සතුටට පත් වෙන්න පුළුවන් ඔබ ඊටාම දුර්ලභ ලබා ගන්නා වූ මේ මනුසාත්ම භාවයට ඔබ උපරිම වටිනාකමක් ලබා දෙන අවස්ථාවක් කියලා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා සලකන්නේ විමුක්තායතන අවස්ථාවක් කියලා. විමුක්තායතන කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් කියන එක. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම අපේ හිතේ රාගාදී කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් විදිහට දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ අවස්ථාවල ශ්‍රාවකයන් මාර්ගඵල ලැබලා තියෙන්නේ ධර්මාවෝදේ ලැබලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. එනිසා පින්තුනි ඔබ ධර්ම ශ්‍රවණය කරන වාඩි වුණා නම් වාඩි වුණා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණයට විතරක් නෙවෙයි. ධර්මය පුහුණු කරන්නත් එක්කයි ඔබ වාඩි වුණේ කියලා හිතන්න ඕන. ඔබ දිගටම තමන්ගේ සිත මේ ධර්ම කරුණොත් එක්ක අඛණ්ඩව පවත්වා ගන්න ඔබට පුළුවන් වුණොත් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම තමයි ධර්මය පුහුණු කරන අවස්ථාවක් වෙන්නේ. ඉතින් ඒ සඳහා තමන්ගේ හිත ධර්ම දේශනාව කෙරෙහි අවධානයෙන් අඛණ්ඩව ඒ සමගම ඔබ ඉදිරියට යන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ප්‍රතිඵලය අපට ලැබෙන්නේ. පින්තුනේ මේ අවස්ථාවේදී අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ ජටා සූත්‍රයේ සඳහන් වන ගාථා ධර්ම දෙකක්. එක්තරා අවස්ථාවකදී දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ ඉන්න සත්‍යයන්ට අභ්‍යන්තර වශයෙන් උත් ගැටලු තියෙනවා, බාහිර වශයෙන් උත් ගැටලු තියෙනවා. මේ අභ්‍යන්තර බාහිර ගැටලු දෙකම निराකරණය කරගන්න මාර්ගය මොකද්ද කියලා දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් දේශනා කළේ සීලේ පිළිපදලා සමත විදර්ශනා වැඩීම තමයි මේ අභ්‍යන්තර බාහිර සියලු දුක්වලින් නිදහස් වෙන මාවත කියලා දේශනා කළේ. මේක තමයි ගාථාවත් දෙකේ සරල තේරුම. පින්තුනේ සම්පූර්ණ සද්ධර්මය කියලා කියන්නේ සතුට ලබන මාවත. ධර්මය දැනගත්තොත් තමයි වඩාත්ම අප සතුටින් ජීවත් වෙන ක්‍රමය දැනගත්තා වෙන්නේ. බොහෝ විට අපට හිතෙන්නේ සල්ලිමක් තිබුණොත් ගේතොර ඉඩ කරන් දේපළම වාතිනොත් සතුටින් ඉන්නවා කියලා තමයි අපට හිතෙන්නේ නේද? ඒකිනොත් යම්සි ප්‍රමාණයකට අපට සතුටක් ලැබෙනවා. නමුත් පිටුතුනේ සතුට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් විට හැදෙන ලෙඩ දුක් වලින් ඒ සතුට නැති වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ අවුරුදු කීපයකට කලින් මේ රටේ අවුරුදු 4කට 5කට කලින් මේ රටේ තිබිය තත්ත්වෙනේ. බොහෝ දෙනෙක් බයෙන් හිටියේ නේද? මේ රටේ හිටිය ඇතැම් විට වෙන රටවලට ගියාම ඒ වුණ රෝග වලින් බේරෙන්න කියලා. ඇතැම් විට ඒ රටවලට යනකොට ඒ රටවල ආර්ථික ප්‍රශ්න. එතකොට තවත් රටකට යනවා. ඒ රටකට යනකොට ඇතැම් විට යුද්ධයක්. ඉතින් ඒ රටේ යුද්ධය ගිහින්දලා වෙනත් රටකට යනවා. ලොකුම රටකට යනවා. ඇතැම් විට ඒ රටේ ගින්නක් තියෙන වෙලාවට මහා ඉහළ ධනවත් දයින ප්‍රදේශයක් ගින්දරක්. ඉතින් ඒ ප්‍රදේශයේ ගින්දර කියලා දැමිට වෙනත් ප්‍රදේශයකට යනවා. ඉතින් මෙහෙම තමයි පිනතු ලෝකයේ බාහිර ලෝකෙන් නිදහස් වෙන කියලා බාහිර ලෝකෙන් බේරෙන්න කියලා බොහෝ දේවල් කරනවා. නමුත් එහෙම කර කර ඉන්න අතරේදී අපේ ජීවිතවල අපි දන්නේම නැහැ අපිට ටිකෙන් ටික වියපත් වෙලා ලෙඩ දුක්කටපත් වෙලා මේක තමයි ජීවිතයේ ස්වභාවය. විශේෂයෙන්ම මේ වගේ රටවලට එන ඔබ ඔබ ඉපදිච්ච ශ්‍රී ලංකාවේ ඉඳලා බොහෝ දුර බැහැර ඉඳලා ආවේ ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන ඔබේ දරුවන්ට ඥානින්ද සරකන්නට එයාට හොඳ ජීවිතයක් ලබා දෙන්න තමයි ඔබ මේ දුර බැහැර ඇවිල්ලා බොහොම වෙහෙස මාසයෙන් වැඩ කරන්නේ. අන්නේ විදියට ඔබ කටයුතු කරන අතරේදී ඔබ ධර්මයන් දැනගත්තොත් ඔබ ඒකාන්තයෙන් මිල මුදල් වලින් ධනෙ උපයන විතරක් නෙවෙයි ඔබ ආධ්‍යාත්මිකවත් දිනු වෙනා මානසික සතුටක් ලබනයි බවට පත් වෙනවා. ඉතින් මේ වෙන රටවල මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා බොහෝ පරිත්‍යාගයන් සිදු කරලා මේ විහාරස්ථාන මේ විදිහට පවත්වාගෙන යන්නේ ඔබගේ ලොකු කරුණාවකින් අනුකම්පාවකින්. එනිසා මේ විහාරස්ථාන වලට එනකොට ඇතැම් විට ඔබට ශ්‍රී ලංකාවේදී ඔබ උපන් මව්බිමෙ ඉන්න වගේ කියලා ඔබට දැනෙනව නේද? පන්සලට එනකොට තමයි අපිට තමන්ගේ නම දැනෙන්නේ. ඉතින් එක අතකින් ඒ ස්වාමීන් වහන්සේලා දැකලා උන්වහන්සේලට දානමාන ආදිය පූජා කරන්නට, අනිත් අතෙන් බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේට වන්දනාමාන කරලා බුද්ධ පූජා ආදිය පවත්ලා සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා මේ හැම දෙයකින්ම කරන කටයුතු වලින් ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් සැලසෙන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සමස්ත ධර්ම එක තැනකට ගත්තොත් ඉතාම කෙටියෙන් කිව්වොත් සකිට පරියෝදාපරම් කියන කාරණය තමන්ගේ සිත සංවර කර ගැනීම පිරිසුදු කර ගැනීම. ඇයි අප අපේ හිත පිරිසුදු කරගත යුත්තේ? භාගවත් වහන්සේ දේශනා කරනවා මනසාචේ පදොට්ටි වෙන භාසති වාකරෝතිවා යම් කිසි කෙනෙක් හිත පිරිසුදු යමක් කළොතින් කිව්වොතින් සිතුවොතින් ඒ අපිරිසුදු සිත නිසා දුක්ඛ නම්මේති දුක තමන්ගේ පිටපස්ස එනවා. හිත පිරිසුදු නොවතින් අපට දුක් වෙන වෙනවා. ඒ වගේම මනසාචේ පසන්නේ වෙන භාසති වාකරෝතිවා යම් කිසි කෙනෙක් පිරිසුදු මනසින් යමක් කරනවා නම් යමක් කියනවා නම් යම් සිතිවිල්ලක් සිතනවා නම් අන්නේ පිරිසිදු සිත නිසා අපට සැප විපාක ලැබෙනවා සුඛන්නම් වේති. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයෙන් අප ලබන මූලික වැටහීම මූලිකවම අප තබන්නා වූ ශ්‍රද්ධාව විශ්වාසය. මෙන්න මේ තථාගත වචනේ පිළිබඳව අපට ප්‍රසාදයක් තියෙනවා නම් අපි කවුරුවත් කැමති වෙන්නේ නැහැ දුක් විඳින්න. ඔබ අප හැම දෙනෙක්ම මේ ජීවිතේ වහන් දේවල් කරන ජීවිතේ සතුට සැනසීම සැපත බලාපොරොත්තු වෙන්නේ. අන්න එතෙන්දී අපි දන්නවා යම් කිසි වෙලාවක අපට මානසික දුකක් පීඩාවක් තියෙනවා නම් ඒකට හේතුව තමයි හිත අපිරිසුදු වීම කියන කාරණය. ඒ වගේම යම් කිසි වෙලාවක අප සතුටෙන් ඉන්නවා නම් ඒ සතුටෙන් ඉන්න අපේ හිත පිරිසුදු වීම නිසා. මෙන්න මේ කාරණාවට අප විශ්වාසය තියුවනම් මෙතෙන් තමයි බහතුතුන් වහන්සේගේ ධර්මයේ පිළිවෙල අප මුලින්ම විශ්වාසය තියෙන ස්ථානේ. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන මුල්ම අවබෝධය තමයි මේක මෙලිට කියනවා කම්මස්සකට සම්මාදිට්ඨිය කියලා. අකුසලෙන් සිත මුදවා ගන්නට කුසලෙන් සිත යොදවා ගන්නට මුලින්ම අපදරන උත්සාහය. එතකොට අපි දන්නවා සැප ලබන ක්‍රමය මොකද්ද? දුකක් එනවා නම් අපේ ජීවිතයට ඒ දුක එන්නේ කොමන හේතුව නිසාද කියන කාරණේ අපි හොඳට දන්නවා. මෙන්න මෙතෙන් අප විශ්වාසය තියාගත්තා නම් අප නිතරම උත්සාහ කරන අපේ හිත ලස්සනට පිරිසිදුව තියාගන්න. අන්නේ පිරිසිදුවට තියාගන්න පුළුවන්කම තියෙන පිනතුනේ අපේ හිතන ආකාරය අනුව. සතුට ලැබෙන්න පුළුවන් ආකාරයට හිත පිරිසිදුවන ආකාරයට අපේ හිත අප පවත්වා ගන්නට ඕන. අන්න එතෙන්දී භාගතුන් වහන්සේගේ ධර්මයේ දේශ බලන විට අපට කාරණා කිහිපකින් මේ සතුට ඇති කර ගන්න පුළුවන්. ඒ හිතේ මානසික පරිසුද්ධත්වය ඇති කර ගන්න පුළුවන්. ඒකේ පළවෙනි පියවර තමයි පිනතුනේ අපි මේවන විට ජීවිතේ ලබාගෙන තියෙන දේවල් ගැන අපි සතුටපත් වෙනවා. බොහෝ විට අපි ජීවිතේ නොලැබිච්ච දේවල් ගැන තමයි හිතන්නේ. නමුත් වෙනතුනේ අපේ ජීවිතේ හැමවෙන්න ධර්මානුකූලව බැලුවා තියෙන අප මේ වෙලාවේ ජීවිතේ වටිනාම දේවල් ටිකක් ලබාගෙන තියෙනවා. මේ ලෝකයේ කිසියම් කෙනෙක් ඉපදෙනකොටම විශේෂයෙන්ම අපල් මේ සුභතියක් ලබාගෙන තියෙන්නේ. මනසාත්ම භාවයක් ලබාගෙන තියෙන්නේ. පිනොතන මිනිසාත් භාවයක් ලැබනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ධර්මයට අනුව බැලුවම මේක ඉතාම පැහැදිලි පිනොතනේ. අප සතර කළා වූ මහත් වූ පින කාණ සංසයක් විදිහට තමයි මේ මනුසාත් භාව ලැබුණේ. ඒකට කියනවා පුබ්බේච කට පුණ්‍යදා කියලා. ඒක මංගල කාරණයක්. ඒ නිසා තමයි නිතරම හිතන්නට ඕන තමා මේ සුගතියක් ලබාගත්තු කෙනෙක්. සුගතියක් විතරක් නෙවෙයි ඒ සුගතිය මිනිසාත් භාවය කෙසේදු අංගපස්සඟ විකලක්ෂයක් නොමැතිව මන්දබුද්ධිකාදී ස්වභාවයක් නැතුව පරිපූර්ණ මනුසාත් භාවයක් හොඳ බුද්ධියක් සහිත අපේ මේ ජීවිතේ ළඟලා තියෙනවා කියන දේ. මෙන්න මේකම ඇති අපේ ජීවිතයම සතුට වෙන අපට. අපි දන්නවා මේ ලෝකේ කොච්චරනම් අපට පේන සත්තු සිව්පාව මේ ලෝකේ ඉන්නවද? ඒ සතුන්ගෙන් බේරිලා ඒ ඉපදෙන තත්ත්වයන්ගෙන් අපි බේරිලා අප මේ සුභතියක් ලබා ගන්න තිබෙන තුනේ සතර කලාව මහත් වූ වෙන කනිසංශය. ඒ නිසා ඔබ දිනපතාම කණ්ණාඩි ළඟට යනවා. මොහොන බලන කැඩපත ළඟට ඔබ යනවා. ඒ අන හැම වෙලාවෙම ඔබ හිතන්න මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ සතර බොහෝ තින්කල් ආපු කෙනෙක් කියන එක හිතන්න. ඔබේ හිසෙන් කෙස් ගහක් වැටුණත් පින්න තුනේ අන්නේ කෙස් ගහ දිහත් ඔබ මෛත්‍රී සාගතව බලන්න. මේ කෙස් ගහ තිබුණේ නිකන් කෙනෙකුට නෙවෙයි. සසර කල්ප ගානක් තින් කරලා වූ කෙනෙක්ගේ හිසේ තිබෙන කෙස් ගහක් තමයි මේ තියෙන්නේ කියලා හැඟීමටි කරගන්න. අන්නේ කෙස් ගහ වුණත් පින්නතුනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ගහක් නම් කොහොම වේද? රහතන් වහන්සේ කෙනෙක්ගේ කේස ධාතුන් වහන්සේලාට දිවි ලෝකේ දෙවිවරු බ්‍රහ්ම ඇවිල්ලා ධාතු කරඬු අරගෙන ඇවිල්ලා ධාතු කරඬු වල තියලා වඩම්මල ගිහිල්ලා ඒවට වන්දනාමාන කරනවා. අර බිම නිකන් වැටිල යන කෙස් ගහට පින්නතුනේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දෑත එකතු කරන මට්ටමට බුදුරජාණන් වහන්සේ අපට අපේ ජීවිතයට වටිනාකමක් ලබා දීලා තියෙනවා පින්නතුනි. ඒක ලැබෙන්නේ අපි ධනෙ ඉපේවට විතරක් නෙවෙයි. ඒක ලැබෙන්නේ අපේ රූප සම්පatti ලස්සන වට විතරක් නෙවෙයි. ඒක ලැබෙන්නේ අපේ දරුවන්ට උගන් වියදම් කරලා උගන්වලා ගේ දොර හදලා දුන්නට විතරක් නෙවෙයි. ඒක සම්පූර්ණ මේ වටිනාකම ජීවිතේට ලැබෙන්නේ අපේ හිත කොච්චර ඉහළ මට්ටමකට දියුණු වෙනවද කියන කාරණේ මත. අපේ සිත කොච්චර පිරිසිදු වෙනවාද කියන කාරණය මතයි මේ වටිනාකම තීරණය වෙන්නේ. බාහිර සාධක කිසිවක් වෙනතුනේකට අදාළ වෙන්නේ නැහැ. අපි කොයි කුලයේද ඉපදෙලා තියෙන්නේ? කොච්චර අධ්‍යාපනයක් තියෙනවද? කොයිතරම් ධනයක් උපයලා තියෙනවද? අපේ රූපය කොච්චර ලස්සනද? ඒ කිසිම දෙයක් අදාළ නැහැ වෙනතුනේ. අදාළ වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත කොච්චර පිරිසිදු කරලා තියෙනවද? කොච්චර අපේ හිත ප්‍රඥාවෙන් දියුණු කරලා තියෙනවද කියන කාරණේ විතරයි. අනේ දෙන්නේ පළවෙනි පියවර විදියට අප අපේ හිතේ අකුසල් වලින් හිත මුදවා ගන්න තියෙන මූලික කාරණය තමයි හිතේ තියෙන දුක් පීඩා වලින් තමයි නිදහස් වෙන තියෙන මූලික පදනම මේ පොබ්බේක කතපොඤ්ඤතා කියන කාරණය නිතරම හිතන්න. මම සතර මුගාන් පින්කලාප කෙනෙක්, මේ සුගතියක් ලැබපු කෙනෙක්, උපතින්ම පින්වන්ත අමල තාත්තලගේ දරුවෙක් කියලා මා ඉපදිච්ච කෙනෙක්, හොඳ පරිසරයක ඉපදිච්ච කෙනෙක් කියන එක ඔබ නිතර හිතන්න. අන්නේකින් ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. අන්නේ සතුන විසින්ම අපව ඉදිරියට ගෙන යන්නට ලොකු ශක්තියක් ලැබෙනවා. මේක වෙනුත් ලොකු පුණ්‍ය කර්මයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ආරම්භ වෙන මේ අපේ ආධ්‍යාත්මික ගමන පිරු තුනේ ඊළඟට අප බලන්න ඕන අප ඉපදිච්ච කාලය මේ නිකන් කාලයක් නෙවෙයි. අපි මේ ඉපදිලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය තියෙන බුද්ධ ධම්ම සංඝයන් තෙරවන වැඩ සිටින කාලයකයි මා මේ ඉපදෙන්නේ කියලා ඔබ හිතන්නට ඕන. ඇතැමිට මේ වගේ රටවල්වල ඔබට ආවම හිතෙයි කොච්චරනම් මේ රටවල් දියුණුද, කොච්චරනම් ගොඩනැගිලි තියේද, කොච්චරනම් ලෝකේ සංචාරකයෝ මේවට එනවද, කොයිතරම්නම් රසවත් කෑම බීම තියේද කියලා ඔබ පුදුමයට පත් වෙනවා නේද? මෙයාගේ රටවල මුලින්ම ආපු වෙලාවේ. නමුත් මේකට තරහ දින රටවල් පිටතට ලෝකේ තියෙනවා. ඒ රටවල් වල ගිහිල්ලා හැමෙන අපේ ශ්‍රී ලංකාවේ ඇ ගිහිල්ලා ඉහළ මධ්‍යාපනය ලැබලා ඩොක්ටරේට් එක ලැබලා ඇතැම්ට විද්‍යාඥයෝ වෙලා ධනෙ ඉහළින්ම ලැබලා දරුවන්ට ඉහළින්ම උගන්වලා අන්තිමට යම්පහට දෙන්නේ. එයයි මේ ධර්මයේ වැදෙන බිමතුනි. ධර්මයේ වැතාවට පස්සේ ඇ කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ මම මේ ලැබපු අධ්‍යාපනයට වඩා මගේ දරුවන්ට ලබා දීපු අධ්‍යාපනයට වඩා මම මානසික ගන්න වැටකොට වඩා මට වටින්නේ මේ ධර්මය කියන කාරණය. ඒ උපතින් බෞද්ධයෝ කියන කාරණය. නමුත් වෙනදුන උපතින් අබෞද්ධ අය බටහිර රටවල යුරෝපයේ අය ඉහළම අධ්‍යාපනය ලැබලා ඉහළම තාක්ෂණය පාවිච්චි කරලා ඉහළම සැප සම්පත් පාවිච්චි කරලා එයා ඒවගෙන් තෘප්තිමත් වෙලා ඒ භෞතික දේවල් වලින් සතුට වෙන බැරුණාට පස්සේ ඒගොල්ලන් ආධ්‍යාත්මික පැත්ත නැහැරෙනවා. එයා මානසික සුවයක් කරා එනවා. එයා ඇතැමිට මුලින්ම මහායාන බුදුදහම අහනවා. ඊට පස්සේ ටිකෙන් ටික මුළු බුදුදහමට අදාළ කාරණා අහනවා. එයා ටිකෙන් ටික ආසියාන් පැත්ත නැහැරෙනවා. මුලදී මෙහෙ පොත්පත් කියවලා එයා බලනවා මේ ධහම කොහෙන් ආපු ධහමද කියලා. එයා ඇතැමිට මුලින් පෙරදිග රටවලට ගිහිල්ලා සමහරට මහායාන රටවලට ගිහිල්ලා ටිකෙන් ටික ඊට පස්සේ බුරුමේ සියම ඉන්දියාව හරහා ඊට පස්සේ අන්තිමට කොහෙට ද යන්නේ? අර ඉන්දියාවේ පල්ලියක් පොඩි රටක් තියෙන දූපත ශ්‍රී ලංකාව කියලා එක. අන්න ඒකට තමයි ඊට පස්සේ යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ධර්මය හොයාගෙන ඇතමිට ආරණ්‍යවල මහාන වෙලා ඉතාම දුෂ්කර ආරණ්‍යවල පැවිදි වෙලා පාත්‍රයක් අරගෙන පින්නපාත යනවා මේ. අර අපි ඉපදිලා ආපුරටට මේ අය අධ්‍යාපනයේ ආර්ථිකයෙන් ඉහළටම ගිහිල්ලා ඒගොල්ලන් අන්තිමට ගිහිල්ලා නවතින්නේ ඇතැමිට අර ශ්‍රී ලංකාව කියන පොඩි රටේ ඇතැමිට හන්තානේ කන්දේ සිරිපාද අඩවියේ ලංගල කඳු වැටි පාත්‍රයක් අත දරාගෙන මේ ධර්මයේ පුහුණු කරන පින්තුනි. ඒ නිසා ඔබ මේක මතක තියාගන්න ඕන. මේ රටවලින් ඔබ හොඳට ධනෙ උපයන කමක් නැහැ. සතුටෙන් ඉන්න. ඔබේ ධනෙන් දරුවන් හොඳට පෝෂණය කරන්න යට උගන්නන්න. හැබැයි ඔබ මේ කිසිදු දෙයක් අභියස ඔබ තේරුම් ගන්න ඒ සියල්ලම වඩා දෙයක් ඔබ උපන් මාතෘභූමිය ඔබට තියෙනවා කියලා. ඒ භෞතික දේවල් නෙමෙයි පින්නතුනේ. ඒ රටේ තියෙන මහා දාගැබ නෙවෙයි. සීගිරිය වැනි මහා නිර්මාණ නෙවෙයි පින්නතුනේ. මහා වාරි කර්මාන්ත නෙවෙයි ඒ රටේ වටින්නේ. ඒ රටට කියන්නේ ධනමද්වීපය කියලා. ඉන්දියාවට කියන්නේ ද ලෑන්ඩ් ඔෆ් ද බුද්ධ කියලා. බුද්ධ භූමිය කියලා බුදුරජාණන් වහන්සේ උපදෙච්ච නිසා. ශ්‍රී ලංකාවට කියන්නේ ද ලෑන්ඩ් ඔෆ් ද ධම්ම කියලා. ධම්මද්වීපය කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඉපදුණු දමදිව වසර 236කට පස්සේ මේ ධර්මයේ ශ්‍රී ලංකාවට ගියාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ඊට පස්සේ මේ ධර්ම ඉදිරි කළේ ශ්‍රී ලාංකිකයන්. බුද්ධ වර්ෂ 404 දක්වා මේ මුළු ත්‍රිපිටකයම අටුවන් සහිතව කටපාඩම් කරගෙන ඇවිල්ලා බුද්ධ වර්ෂ 440 දී ආලෝකලෙණේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරෝඪ කළා. ඒ ග්‍රන්ථ ආරෝඪ කළ ධර්මය තමයි අද මුළු බුදුදහම විදියට මුළු ලෝකෙම තියෙන්නේ. ඉන්දියාවේ ඒ ධර්ම නැති වෙච්ච කාලෙක ඉන්දියාව බුරුමේ සියමාදී සියලුම රටවල් රැගෙන ගියේ ඒ ශ්‍රී ලාංකික වික්ෂුන් වහන්සේලා විසින් සුරක්ෂිත කරපු මේ ධර්මය. අනේ වෙන ධර්ම දීපයක සෙවණේ හැදිච්ච ඔබ ලෝකෙ කොහේ ගියා? ඔබ අධ්‍යාපනයේ ආර්ථිකයෙන් ධන දාන්නෙන් දිනු වෙන විතරක් නෙවෙයි ඔබගේ මුලින්ම ආශිර්වාදය ලබා ගත්තෝ. ඔබ මේ ලෝකේ බිහි වෙන කලින්ම මෞගසේ ඉන කාලේ ඉඳන්ම පිරිත් ටික අහලා ත්‍රිවිධඥා ආශිර්වාදය ලබාගෙනයි ඔබ මේ ලෝකෙට ජනිත වුනේ. අන්න එවැනි වටිනා ධර්මයක් ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඒ වටිනා ධර්මයක් ඔබට ජීවිතේ ලැබිලා තියෙනවා. අන්න ඒ වටිනා ධර්ම අභියස පිනතුනේ ලෝකේ අනිත් කිසිම දෙයක් එච්චර වටින්නේ නැහැ. අනිත් දේවල් අපට ඕන. ආර්ථිකය ඕන. ධන දාන්න ඕන. මිලමුදල් ඕන. නමුත් ඒවලම අතරෙදි පින්නතුනේ අපට ඒ සියල්ලම වඩා වටිනා දෙයක් අපට තියෙන බව නිතර මතක තියාගන්න. හැබැයි ඒ ධර්ම වටිනාකම අපට තේරෙන්නේ ඒ ධර්ම දැනගත්තු පමණට. දැනගත්තු විතරක් නෙවෙයි. ඒ ධර්ම ජීවිතයේ පිළිපැද්ද පමණට තමයි අපට මේ ධර්මයේ වටිනාකම තේරෙන ගන්නෙ. අන්නේ ධර්ම පින්නතුනේ මුලින්ම කියන කාරණය තමයි අපට මේ ජීවිතයේ දැනට අප කරන දේවල් වලින් අපට සතුට ලබන ක්‍රමයක් තියෙනවා. කිසිදු උත්සාහයක් නොකර කිසිදු වියදමක් නොකර කිසිදු කාලයක් අප නොකර අපහිතන විදියේ අපේ චින්තනය අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරගෙන අපට සතුට විඳින ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බොහෝ විට අපට හිතෙන්නේ සතුටෙන් ඉන්න නම් පින්කම් කරන ලොකෝ වේදන් කරන්න ඕන කියලා තමයි අපට බොහෝ විට හිතෙන්නේ. මහා පරිමාණයෙන් පින්කම් කරන්නට ඕන. උගම් දන් දෙන්න ඕන කියලා තමයි අපට බොහෝ විට හිතෙන්නේ. නමුත් වෙනතුනේ එහෙම නෙවෙයි. මේ ධර්මයේ ගැඹුරට යනකොට පේන ඊටාම සුවිශේෂී කාරණේ තමයි බාහිර දේවල් වලින් නෙවෙයි මේ අපේ මානසික දියුණුව ලබා ගන්නෙ. සම්පූර්ණ අපේ හිතන විදිය වෙනස් කළා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨියේ නිවැරදි දැක්මෙන් correct vision එකෙන් right understanding එකෙන් සම්මා දිට්ඨියෙන් තමයි සම්පූර්ණ මේ චින්තනය අපි ලබා ගන්නෙ. ඒ සඳහා හොඳටම ධර්ම ශ්‍රවණය කරන්න ඕන පින්නතුනි. අපිට ඒ සඳහා විවේකයේ තියෙනවා. මේ විවේකේ නැහැ කියන්න බෑ. අපිට පන්සලට නාවත් හොඳ ධර්ම දේශනාවකට අන්තර්ජාලය හරහාන්න පුළුවන්. ඒ නිසා අන්නේ සඳහා මේ උනන්දුවක් ඇති කරලියම් තමයි අපි මේ සිදු කරන්නේ. පින්නතුනි, ඒ සතුට ලබන ක්‍රමයේදී අනන කියලා සූත්‍රයක් තියෙනවා. එහිදී සඳහන් වෙනවා සතුට ලබන විදියක් ගැන. අත්‍ය සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. අත්‍ය සුඛ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දැනට යම්කිසි ධනයක් උපයලා තියෙනවා නම් අන්නේ උපයපු ධනය ගැන සතුටටපත් වෙනවා. ඔබට දැනට යම්කිසි ධනයක් තියෙනවා නම් සම්පත් ටිකක් තියෙනවා නම් ලැබිච්ච දෙයක් තියෙනවා නම් ඒකට කියනවා යථාලාභ සන්තුෂ්ටිය කියලා. සන්තුෂ්ටිය පරමං ධනං කියලා කියනවා. සතුට උතුම්ම ධනය කියලා. ඔබ දැනට යම්කිසි ධනයක් ලබලා තියෙනවා නම් අන්නේ ලැබපු ධනය ගැන සතුට වෙන්න කියලා. ඒ ධනය ගැන නිකන් සතුට වෙන්න බෑ පින්නතුනි. ඒ ධනය කොහොම ලබන ධනයක් වෙන්නද ඕන? බාහබල පරිහිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලන්දේහි. ඒ ධනය මහන්සියෙන් උපයා ගන්න දෑතේ වීරියෙන් දහඩියම ගුරු වගුරුවල ඔබ ධනයක් උපයලා තියනවා නම් අන්න ඒ උපයපු ධනය ගැන සතුටටපත් වෙන කියලා. දැනටත් අපිට ධනය තියෙනවා. හැබැයි අපි ධනය සතුට වීදී දන්නේ නැහැ. ඔබට යම්කිසි මිල මුදලක් තියෙනවා නම් ඔබ උපයපු වස්තුවක් තියෙනවා නම් ඒ දෙස හොඳට බලන්න. බලලා හිතන්න. මේව මම නිකන් ලැබපු දේවල් නෙවෙයි. මක්වා මහන්සිය මේව ලබලා තියෙන්නේ. පැය ගණන් වැඩ කළා. දවස් ගණන් අවුරුදු ගණන් මම වැඩ කළා. මම බොහෝ දුර මෙහෙර රටවලට ගිහිල්ලා සීතල ඉඳගෙන මම මේ උපයපු ධනය කියන ඔබ මොහොතක් හිතන්න. ඒ ධනය දකිනකොටම ඔබ ඒ සඳහා මහන්සිය දෙහැටි ධර්මානුකූලව ඒ ධනය උපයපු හැටි හිතන්න. පින්වතුනි මේක පින්කම. මේක කුසලයක්. මේක ආධ්‍යාත්මික සතුට ලබා දෙන ක්‍රමයක්. ඒකට කියනවා අත්‍ය සුඛය කියලා. ඊළඟ කාරණය තමයි භෝග සුඛය. ඒ තමයි ලබාගත්තා වූ ධනය පරිහරණය කරනකොට අන්නේ පරිහරණය කරන අවස්ථාවේදී සතුටටපත් වෙනවා. ඒ ධනයෙන් ඔබ අත්තාන සුඛයේදී පේන දිගේ විදියට ඔබ ආහාර පාන ඇඳුම් පැනතුම් ගන්නවා. පුත්ත ධාරණ සුඛයේදී පේනේදී ඔබේ ස්වාමි භාර්යාවන් දරුවන් ඔබ පෝෂණය කරනවා. මාතා පිතුන් සුඛයේදී පේනේදී තමගේ අම්ම තාත්ත ඔබ පෝෂණය කරනවා. අන්න ඒ අය ඔබ මහන්සියෙන් උපයපු ධනයෙන් ඒ අය පරිහරණය කරන දකිනකොට කියන් කෑම කනකොට ඇඳුම් පැනඳුම් අඳිනකොට ඉගෙන ගන්නකොට අම්ම තාත්ත බෙහෙත් ගන්නකොට ඔබ සතුටටපත් වෙන්න. අනේ මම මේ මහන්සියෙන් උපයපු ධනය නේද මේ මගේ අම්ම තාත්ත පරිහරණය කරන්නේ. මගේ දූ දරුවන් පරිහරණය කරන්නේ මේ මම මහන්සියෙන් උපයපු ධනය නේද කියලා වචනේ කියන්න එපා. හිතින් හිතන්න. ඉතින් හිතනකොට ඔබට ලොකු සතුටක් තමා මේ මහන්සිම ධනෙ නේද බලන්න ඔබේ ඇඟේ තියෙන ඇඳුම් ටිකනේ. ඇඳුම් ටිකේ ඉඳන් හැම දෙයක්ම ඔබ මහන්සිම උපයපු දේවල්නේ. ඒ ගැන සතුට වෙන්න. පින්නතුනි මේක තමයි සතුට ලබන ක්‍රමය. හැබැයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබ මහන්සියෙන් ඒක හරියම කරුම් පමණට. ඔබට ඒක නිකන් ලැබුණා නම් එච්චර වටින්නේ නැහැ. ඔබ මහන්සියට පමණට තමයි ඔබට ඒකේ සතුට තියෙන්නේ. ඔබ පින්කමක් කරනකොට සාමෙන් වහන්සේ කෙනෙකුට දානයක් දෙනකොට අසරණ කෙනෙකුට සලකනකොට දුප්පත් දරුවෙකුට උදව් කරනකොට ඒ හැම වෙලාවෙම ඔබ හිතන්නේ මම මේ උදව් කරන්නේ මම ඉතාම දුර බැහැර ගිහිල්ලා සීතල ඉඳගෙන මම මහන්සියෙන් හරියම්බ කරපු ධනෙ නේද මේ ධනයෙන් මං දන් දෙන්න කියන එක ගැන ඔබ හිතන්න. ඒකත් සතුට ලබන ක්‍රමයක් වෙන තුනයි. මෙන්න මේ විදිහට අප දැනටම කරන දේවල් වලින් අපට සතුට ලබන ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කළා. ඊළඟ පියවර තමයි වෙන තුනයි. ඔබ මේ වන විට පංචශීලිය ආරක්ෂා කරනයි. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, මේ ආදී ඔබ පංචශීලිය රකින්න කෙනෙක්. ඇතැමිට පහම නැති වුණත් කීපයන් කරේ ඔබ මේ වෙලාවම රකින්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අද දවසේ ඔබ මේ පහම රැක්කා කියලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. අන්න ඒ පංචශීලිය රකින්න වෙලාවේදී ඔබ සතුටටපත් වෙන්න. ඒ වෙලාවෙන් බැරි වුණත් අඩු ගානේ දවසට දෙපාරක් හරි උදේ අවදිච්ච මොහොතේම ඔබ හිතන්න මම පංචශීලිය ආරක්ෂා කරන කෙනෙක් කියලා. ඒකෙන් ලොකු සතුටක් එන්නේ වෙනතන තමයි. රාත්‍රියේ නිින්දට යනකොට ඔබ සතුටටපත් වෙන්න මම අද දවසේ මම පංචශීලිය හොඳට ආරක්ෂා කළා. මම ප්‍රාණඝාතයෙන් වැළකුණා, සොරකමෙන් වැළකුණා, වැරදි කාම සේවනයේ, බොරු කීමේ, මද්‍රව්‍ය භාවිතයෙන් මේ වැරදි පහෙන් මම වෙන් වෙලා මම ඉතාම සිල්වන්ත ජීවිතයක් ගත කළා කියලා හිතන්න. පින්නතුනි මේකත් තමන්ගේ ආධ්‍යාත්මික සතුට කුසලයේ වැඩි දියුණු වෙන කාරණයක්. පංචශීලය රකිනකොට ඒක සීලමය පුණ්‍ය කර්මයක්. හැබැයි ඔබ රකින පංචශීල ගැන හිතනකොට ඒක සීලයක් විතරක් නෙවෙයි. ඒක භාවනාවක්. ඒකට කියනවා සීලානුසති භාවනාව කියලා. බලන්න පින්නතුනි ඔබ දැනට මේ කරන දේවල්ම මේ බලන්න. ඔබට සතුට ලබා ගන්න ආකාරය. අපේ චින්තනෙ විතරයි වෙනස් වෙන්නට ඕන. අපි හිතන විදිය විතරයි වෙනස් වෙන්නට ඕන. ඒ හිතන විදිය වෙනස් වෙනකොටම අපට සතුට ලබන විදිය හරියට වතුර උල්පතක් වගේ අපේ ජීවිතේට ගලාගෙන යනවා පින්නතුනි. අන්න ඒ තුලින්ම අපේ හිතට අකුසල විතරක් එනවා නම් වෙනත් අයගේ අඩුපාඩුකම් හිතෙනවා නම් වෙනත් අය ඔබට කරපු අකටයුතු දේවල් මතක් වෙනවා නම් අන්න ඒ හිත අපිට සිදු වෙන දේවල් ටිකෙන් ටික ඈත් වෙලා ඔබ ජීවිතයේ දවසට සතුට ලබන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නවා. මේත් එක්කම පින්නතුනි මේ සතුට වැඩි වෙනකොටම ඔබට නැවත මතක් වෙන ඔබ සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන. අප මේ මල් පහන් ආදිය පූජා කරන්නේ, අපේ දෑත එකතු කළ වඳින්නේ සත්තහ දේව මනුස්සාන කියපු ආකාරයට මුළු තුන් ලෝකයට හිටියේ උතුම ශාස්ත්‍රවරයන්. උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ ආදී ඒ උතුම් සම්බුදු ගුණවලින් යුක්ත උත්තමයන් වහන්සේ කෙනෙක්. අන්නේ බුදු ගුණ ගැන හිතන මොහොතක් පාසාම පින තුනේ හිතට ලොකු සතුටක් එනවා. මේ වගේ උතුම් ශාස්ත්‍රවරයෙක් නේද මම සරණ ගිහිල්ලා ඉන්නේ කියලා ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ශාස්ත්‍රවරයට පින තුනේ උපතින් බෞද්ධයන් විතරක් නෙවෙයි ගරු කරන්නේ වන්දනාමාන කරන්නේ. අද ලෝක විද්වත් බොහෝ දෙනෙක් මේ ධර්මයට ඇවිල්ලා ගරු කරනවා. බටහිර ලෝකයේ පින තුනේ යුරෝපයේ උපතින් අබෞද්ධ බොහෝ අය මේ ධර්මයේ පුහුණු කරන විදිහ දැක්කොතින් පින්නතුනි ඔබට පුදුම හිතේ. ඒ අයගේ ධනය, දේපල, දරුවන් ඔක්කොම කැප කළා. මේ ධර්මයේ තුලට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පාඩ ඒ භාෂාවෙන්වත් කියලා, පාලි භාෂාවෙන්වත් කියලා. ඒ අයගේ භාෂාවට පරිවර්තනය කරලා ඒ භාෂාවල ලස්සනට පාලිට කියනවා පින්නතුනි. හොඳට එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඉතාම ලස්සනට මේ ධර්ම කියනවා පින්නතුනි. ඔබට පුදුම ගෞරවයක් ඇති වෙයි ඒ සිද්ධි දැක්කොතින්. සමහරේ භාවනා කරනවා. උපදින් බෞද්ධයෙක් නෙමෙයි මේ ධර්මය හොයාගෙන ඇවිල්ලා. ධර්මයේ තියෙන කරුණ පුහුණු කරලා ඒකෙන් තමන්ගිට මානසිකත්වයේ දකිනකොට මේ තමන්ගේ දරුවන් ළඟ තියාගෙන ඇතැමිට කුඩා දූ දරුවන් උකුලොඩ තියාගෙන භාවනා කරනවා. දරුවත් උකුලොඩ ඉන්නවා, ගෙදර බල්ලා පූසය දෙන්නා දෙපැත්තෙන් ඉන්නවා, ඔක්කොමයි ළඟ තියාගෙන ධර්මය පුහුණු කරනවා. සමහර අය පින්නතුනේ විදේශ රටවලදී අපි දැකලා තියෙනවා සිංහලෙන් බණ කියන වෙලාවේදී සිංහල භාෂාව දන්නේ නැති අය ඇවිල්ලා ඒ බණ කියන අය මැද, බණ අහන අය මැද, සිල් ගත්තු අය මැද ඉඳගෙන ඒ ධර්මය අහගෙන ඉන්න ඇස් දෙක පියාගෙන. එයාට ධර්මයේ වචනයක්වත් තේරෙන්නේ නැහැ කියන ඒවා. නමුත් එයාගේ විශ්වාසයක් තියෙනවා මේ වගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පිළිස මැද ඉන්නකොට එයාට ආධ්‍යාත්මික ශක්තියක්, ස්පිරිචුවල් එනර්ජි එකක් ලැබෙනවා කියලා. අන්‍ය ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න යයි ඒ තැන් වල වෙලින් ඉන්නව පිළිතුරු වාඩි වෙනවා. දැන් ඔබත් පන්සලට ආපු වෙලාවට මේ බුදුමැදුරට ඇවිල්ලා ටික වෙලාවක් හරි විනාඩි 5ක් හරි භාවනා කරන්න ආපු වෙලාවේ දාන දෙන්නවත් එහෙමයි. මොකද පිළිතුරු මේ වගේ තැන් වල දිගට වන්දනාමාන කරනකොට, භාවනා කරනකොට මේ වගේ තැන්වල ලොකු ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. දෙවියන්ගේ බලම තියෙනවා. ලොකු ආරක්ෂාවක් මේ වගේ තැනකට තමයි එන එක. ඇවිල්ලා ටික වේලාවක් නිහඬව හරි වාඩි වෙලා ඉන්න. මේ ශක්තිය ලබා ගන්න බිමතුනි. ඒ නිසා අපට අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළා. එක බුදු ගුණයක් හරි දවසට වඩන්න බිමතුනි. මොඳ ලස්සන ප්‍රතිමාවක් මතක් කරගෙන මම සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ අරහන් ගුණ යුක්තයි. සියලු කෙලෙස් දුරු කරලා රහසින්වත් පාපයක් නොකර සියලු කෙලෙස් දුරු කරපු මේ උත්තමයන් වහන්සේ අරහන් නම් ගුණේ යුක්තයි කියලා අරහන් අරහන් අරහන් කියලා ටික වේලාවක් භාවිත කරන්න වඩන්න බුදුගුණ භාවනාව. ලොකු සතුටක් එනවා. අපේ හදවත හරියට බුදු මැදුරක් එනවා. බුදුරජාණන් වහන්සේත් එක තමයි ඉන්නව වගේ දැක්නවා Tamanට. තමගේ සතුට දිනවන ක්‍රමය. ඊළඟ අප සරණ ගිය උදාහරණය ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි මේ සරණ යන ධම්ම. පින්නතුනේ මේක සරල ධම්මක් නෙවෙයි. අපේ හදවතේ තියෙන සියලු දුක් දුර කරලා ඇති හේතු වන මේ උතුම් ධම්මං. මුළු තුන් ලෝකයට සැනසීමක් දීපු ධම්මං. ඔබ දන්නවා පටාචාරය වෙන අය. එක දවසේ මරණ හය ඇති වෙච්ච කෙනෙක්. අම්මට ආත දෙන නැති වුණා. දරුවෝ දෙන නැති වුණා. ස්වාමි පුරුෂය නැති වුණා. තමගේ සහෝදරය නැති වුණා. එක දවසේ මරණ හය. මරණ හය වෙච්ච ඒ කෙනා පින්නතුනේ ඒ ඇති වෙච්ච හදවතේ ඇති වෙච්ච මහා දුක් සමුදායෙන් නිදහස් වුනේ මේ ධර්මයේ කැවිලා. ඥාතිවරයෙක් නැති වෙනවා කියන එක පින්නතුනේ සාමාන්‍යයෙන් හිතන්නේ බෞද්ධික වෙනද්දයක් නැති වෙනවා වගේ කියලා. අපේ ළඟම ඥාතියෙක් නැති වෙන එක ඒක කැමෙට තමන්ගේ ගෙදර පිටිනට වඩා එක භයානක දෙයක්. දුකක් ඒක. ගෙදර පිටිනෝ තින් ඒක කොහොම හරි හදාගන්න පුළුවන් නේ. නමුත් තමන්ගේ දරුවෙක් තමන්ගේ ළඟම කෙනෙක් අම්මා තාත්තා සාමි පුරුෂයා භාර්යාව සහෝදරය සහෝදරිය ඒ වගේ කෙනෙකුට ලොකු විපතක් වුණා තියෙනවා. ඒ හදවත ඇති වෙන ගින්දර පිටනතුනේ අර තමන්ගේ ගෙදර ඇති වෙන ගිනිදල් වගේ නෙවෙයි. ඊට වඩා 100,000 ගුණයකින් වැඩි ගින්නක් මේ හදවත හටගන්නේ. එදා බලන්න පටාචාරය වෙන ඇයිද මේ මහා දුක් ගින්දරෙන් නිදහස් වෙන හේතුනේ මේ සද්ධර්මය. බුදුන් සරණ යෑම, ධර්මයේ සරණ යෑම, සංඝ රත්නයේ සරණ යෑම. අන්නේවින් උතුම් ධහමක් මා මේ ලබලා තියෙන්නේ. ඒ උතුම් ධර්මයක් මට ශ්‍රවණය කරන අවස්ථාව ලැබිලා තියෙන කියන එක ගැන නිතර නිතරම තමා හිතට සතුටටපත් වෙනවා. ධර්මයේ ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුසුති භාවනාව පිණිසුයි. සාකාත, සම්දිට්ඨික, අකාලික, එලිපස්සික මේ වගේ ගුණයන්ගේ තේරුම දැනගෙන ධර්මයේ සාකාතයි. මනමින් දේශනා කරපු ධහමක්. මුලමදම යහපත් වූ ධහම. ඒ ධහම සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලයේදීම විපාක ලබා දෙන්න පුළුවන් ධහම. ඒ ධහම අකාලිකයි. ඉක්මනටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ධහම. ඒ ධහම එහිපස්සිකයි. එන්න බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් ධහම. ඕපනයිකයි. ඒ ධහම තමන් ඇත පමුණුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධහම. ඒ ධහම පඤ්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. නොනැත්තං විසින් පත්‍යක්ෂ කළ යුතු ධහම. පින්නතුනි මේ කරුණු එකිනෙකක් සිහි කරනකොට අපේ හිතේ සතුට දින වෙනවා. සිත මලක් වගේ විකසිත වෙනවා. හිත ආලෝකවත් වෙනවා. හිතේ තියෙන අඳුරු කටල දුර වෙනවා. හිතේ සතුට සැනසීම දින වෙනවා. ඒ වගේම සංඝරත්නයේ සිහිපත් කිරීම. සරුවත් මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා සිහි කරන අවස්ථාව. බලන්න වහන්සේලා මහා ධර්මක් තිමිච්ච අය, මහා පිනක් තිමිච්ච අය. හොඳ පවුල් පරිසරවල හිටියාය. ඔවුන්ගේ තමන්ගේ බද්දර යෞවනය කැප කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා මේ ධර්මයේ දරාගෙන හදවත නික්ලේශී හදවතක් බවට පත් කරගෙන උන්වහන්සේලා ආර්ය සංඝ රත්නයේ බවට පත් වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස මගඵල ලාභ උතුමන් සීකරණ අවස්ථාව. හදවතට කොච්චර නම් සැනසීමක්ද පේනදුනි. ඒ ස්වාමීන් වහන්සේලා සිහි කරන අවස්ථාව. අපේ රටේ හිටි අතීත මුතුන් මිත්තන් මේ ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් ඇසුරු කළා. ඉතාම ගෞරවයෙන් සිව්පස්සේ පූජා කළා. බැම්මි ඉතිහාසය වැනි ඉතාම දුෂ්කර කාලවල ඒ අය දැමෙට දරුවන්ට තිබිච්ච කෑම ටික අරගෙන ඇවිල්ලා දීලා මේ ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා. ඒ තරම් නේ අපේ අතීත අම්බල තාත්තලා ඒ දරුවන්ට ලැබෙන ඒ දෙමෝපියන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම ළමයෙක් සාසන පූජා කළා. දරුවන්ගෙන් හොඳම ළමයා සාසනෙට පූජා කරන්න හිතාගෙන තමයි දාන දරුව හැදුවේ අපේ අම්මල තාත්තා. එහෙම හදපු දරුවන්ගෙන් පෝෂණය වෙච්ච සාසනයක් තමයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුරක්ෂිත කරලා ලෝකෙට දායාද කළේ. අනේ දහම් තමයි පිරුණාද ලෝකයේම බුදුදහම විදිහට තියෙන්නේ. ඒ නිසා අන්නේ මහා සංඝරත්නය ගැන මොහොතක් හරි සිහිපත් කරන්න. ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිච්චිපටිපන්නයි, ආහුනේය, පාහුනේය ආදී ගුණ දක්ෂිනේය, දක්ෂිනාවට සුදුසුයි, අංජලි කරණීයයි, දැහැත බැඳර වදින සුදුසුයි, අනුත්තරම් පුඤ්ඤක්ෙත්න ලෝකස්ස ලෝකයාගේ උතුම් පින්කෙත කියන එක නිතර නිතර සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 7 ඉඳන් ස්වාමීන් වහන්සේ හිටියා. සත්‍යවිද සමාන ස්වාමීන් වහන්සේනම් අවුරුදු 7දී රහත් වුණා. අභිඥාසයිතව රහත් වුණා. ඔබහලේදී සුමන සාමණේරයන් වහන්සේ මේ දුහාඳුර සමග ලංකාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලාගෙන් කුඩා මහඳුර අවුරුදු 7යි. අවුරුදු 7 වුණාට උන්වහන්සේ අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ධර්ම දේශනා කරනකොට මේ ස්වාමීන් වහන්සේ තමයි අහසින් වැඩම කරමින් ඊට අදාළ උදව් උපකාර කළේ. ධාතුන් වහන්සේලා වැඩමනේ ඔක්කොම කරේ මේ හත්යවැඩිය සාමණේරයන් වහන්සේ. තවත් උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක්. සිව්පිරි සිව්‍යාපත් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්. අවුරුදු 7 ඉඳන් පිනතුනේ ඒ පින්වන්ත නුවණැති ඇත්තන් මේ ශාසනයේ තමන්ගේ දිවි කුසුම පූජා කළා. අන්නේ වෙනි ස්වාමීන් වහන්සේලගෙන් සෝභමානයික ශාසනයක් තමයි මා මේ ලබලා තියෙන්නේ කියන එක ගැන නිතර ඔබ හිතට සතුටුපත් වෙන. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන දාසට පුළුවන් තරම් භාරයක් පිනතුනේ සිහි කරන්න. ඔබ වැඩ කරන ගමන් බිම යන ගමන් එක බුදු ගුණයක් හරි වඩන්න. අරහං අරහං අරහං කියන බුදු ගුණයක් වඩමි යන්න. සංඝාතෝ සම්දිටිකෝ ආදී දහම් ගුණයක් වඩමි යන්න. සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ වඩමින් රහතන් වහන්සේ කෙනෙක් ගැන රහතන් වහන්සේලා ගැන සිහිපත් කරමින් ඔබ ගමන් කරන්න. ඔබේ ජීවිතයේ සතුට දින වෙනවා. ඔබේ හිත මලක් වගේ විකසිත වෙනවා. ලස්සන වෙනවා. ඒ ලස්සන හිත නිසාම ඔබේ හිතේ තියෙන සියලු දුක් කරදර කම්කට දුර වෙල යනවා. පින්තුනේ මෙන්න මේ දේවල් කරනකොට අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? අපාර උපතින් ලබාගෙන තියෙන කුසල් ටිකක් තියෙනවා. ඒ කුසලයෙන් තමයි මේ ජීවිතේ ලබාගත්තේ. හැබැයි පින්තුනේ මේ කුසලය ඕනම වෙලාවක දුර්වල වෙන්න පුළුවන්. අතීතය අපි කරපු අකුසලයන් ජීවිතේ නැවිලා. අපිට ඒක කොයි මොහොතේ වේද දන්නේ නැහැ පින්තුනේ. ඇතැම්මිට අපේ ලොකු ධනහානියක් වෙන්න පුළුවන්. අපේ ළඟම ඥාතියෙකුට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. අපේ ජීවිතේ ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ලෙඩක් හැදෙන්න පුළුවන්. අපිට එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් සාධිකයක් වෙන්න බෑ පින්තුනේ. ඕනෑම කරදරයක් ඕනෑම අනතුරක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. මෑත කාලේ ඔබ දන්නවා ලෝකේ ලොකු ගින්නක් තියෙනව නේද? ලොකුම රටක ධනවත්ම ඉන්න ප්‍රදේශයක ලොකු ගින්නක් තියෙනවා. පසුගිය සතියේ පුරා ගෙවල් 12,000ට වඩා ගිනිබත් වුණා. ඒ ගෙවල් වල හිටියයි පිනුතුනි කිසිදාක හිතුවේ නැහැ ගෙදරකට අනතුරක් වෙයි කියලා. කිසිසේත්ම පිනුතුනි එවගේ නගරවලට ගින්දර ඒකල හිතනවත් බැරි ප්‍රදේශ. එක පෑ ගානින් ඒ ගෙවල් අඩු වෙලා ගියා පිනුතුනි. අපේ හිතවත් දායකයන්ගේ ගෙවල්ට අනතුරු වුණා. අපිට මාසික දානේ පූජා කරන්නයි. ඒ කියනවා ස්වාමීන් වහන්සේ අප අනිත්‍යගේ ගෙවල් පිච්චෙනවා දැකලා තියෙනවා. අපි කලින් දැනගෙන හිටිය ඕන කෙනෙක්ගේ ගෙවල් පිච්චෙන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි කවදාවත් හිතුවේ නෑ මගේ ගෙවල් පිච්චේ කියලා. මගේ ගෙවල් හැර අනිත් ඔක්කොම ගෙවල් පිච්චේ කියලා මං හිතුවා. හැබැයි මගේ ගෙවල් පිච්චේ කියලා මං හිතුවේ නෑ කියලා. බලන්න පිනතුනි. ඕනෑම අනතුරක් වෙනකොට අපි හිත හදාගන්න ඕම තමයි, කර්මය ඕම තමයි, දේසුගුණය ඕම තමයි කියලා අපි හිත හදාගන්න කියලා අනිත්‍යද කියනවා නේද? හැබැයි ඒ දෙයම පිනතුනි අපට උනොත් කොහොමද? එදාට අපි ඒ හිතන විදිය සරල නෑ පින්තුනි ඒක. එදාට ඒක දරාගන්න කලියෙසි නෑ. ඔබ දැකලා ඇති එකම ළමයා ඉන්න ගෙවල් වල එකම දරුවා ඇතැම් විට ජීවිතේ නැති වෙච්ච අවස්ථා. ඔබ ජීවිතේ ඕනතරම් දැකලා ඇති. හැබැයි ඔබට ඉන්න එකම දරුවෙක් නම් ඔබට කවදාවත් හිතෙනවද එහෙම අනතුරක් වෙයි කියලා? ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. ඒ ලෝකේ ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි මගේ ගෙදර හැර අනිත් ඕන කෙනෙකුට වෙන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නෑ. අපි හිතන්නේ. නමුත් වෙන දෙන අපට එහෙම සාධකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කොයි කර්මයකට තියෙද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ තමයි සසර ගමනක් මෙහා තියෙන්නේ. ඔබ ආයේ මොගලන් මහරහතන් වහන්සේ. මොගලන් මහරහතන් වහන්සේ ගැන කොච්චර ආධ්‍යාත්මික ශක්තියක් තිබ්බද? කොයිතරම් අභිඥා තිබුණද? බ්‍රහ්ම ලෝකේ හොල්ලන්න පුළුවන් ශක්තියක් තිබුණා. එහෙම දෙවිච ස්වාමීන් වහන්සේ කෙනෙකුට ජීවිත අවසාන වෙච්ච ඉරණම උදන්නා. බුදුරජාණන් වහන්සේගේ ඥාතියි. ශාක්‍ය වංශිකයන්. බොහොම ආඩ්‍යව සෞභාග්‍යමත් හිරිය ජාතියක් වෙනතේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම ඒ ශාක්‍ය වංශයම සමූල ඝාතනය කළා. විදුලබ කියලා කුමාරේ, කොසරජුතුමාගේ කුමාරයා ශාක්‍ය වංශිකයන් සමග ඇති වෙච්ච දැඩි ද්වේෂය නිසා ඔහු තීරණය කළා ශාක්‍ය වංශය ඝාතනය කරන්න. ඔහු බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන හිටියා. මේ සිද්ධිය සිදුවෙන ගමන් මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේක වළක්වා මිසහ කළා. බැරුණා දෙන්නත්. හතරෙන් වතාවෙදී විරුඩ කුමාරයා ආවා මේ මාර්ගයේ දිගේ බුදුරජාණන් වහන්සේ හතරෙන් වතාව ගියේ නැහැ. භාගතුන් වහන්සේ බැලුවා මෙච්චර වළක්වද්දී ඇයි මෙයා මේ තරම් ඝාතනයක් මේ කරන්න සූදානම් වෙන්නේ කියලා. උන්වහන්සේ දැක්ක මේ පිළිස මේ වගේම කර්මයක් අතීතයේ කළා තියෙනවා. ඥාතින් මට වළක්වන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ හතරෙන් වතාවේ ස්තන්ඩ ගියේ නැහැ. අර විදුලබ කියන කුමාරයා තියෙන තුනේ මුළු ශාක්‍ය වංශයන් සමුල ඝාතනය කළා. බුදුරජාණන් වහන්සේ ඥාතියි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ සම්මා සම්බුද්ධත්ව ඥානෙ ලැබපු ෂඩ් අසාධාරණ ඥාන තියෙන, දස බල ඥාන තියෙන, ෂඩ් අසාධාරණ ඥාන තියෙන මේ මුළු තුන් ලෝකෙට සාස්ත්‍රවරයෙක් වෙච්ච මේ සාස්ත්‍රවරයෙක්ගේ ඥාති පරපුරක් ඝාතනය කළා දෙන්නත්. වළක්වන්න බැරි වුණා. සමහර විට අපට හිතෙනවා මේ මිනිස්සු ධාර්මික නැති හින්දා මේව වෙන්නේ කියලා නේ. අපි අද හැමිට කෙනෙකුට හානියක් වෙනකොට අපි කියනවා ආ ඔය ඇයි ඔය හානිය වුනේ අධාර්මික හින්දායි කියලා නේ. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි පිනොතන අපට එහෙම නිගමන දෙන්න බෑ. ධාර්මිකව හිටියත් ධාර්මිකව ඉන්න මොහොතේ උනා කනතුරක් වෙන්න පුළුවන් සමහර කර්ම ශක්තිය. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට වෙච්ච සුනාමි වතුර. මේට අවුරුදු 20කට කලින් කොයි වගේ දවසකද සිද්ධ වුනේ? පොහොයන් දවසක පිනොතනේ. පොහොය දවසේ දෙසැම්බර් මාසේ පොහොයද සිල් අරගෙන වෙලාවේ. මිනිස්සු සිල් අරන් ඉන්න වෙලාවකදී සිල් නැත්තම් පිටින් සමහර පන්සල් ගහගෙන ගියා. මිනිස්සු අධර්ම කිහින්දද? දුසිල් හින්දද? නැහැ පිනොතනේ. ඒ පැය ගානෙන් 30,000කට වඩා ප්‍රමාණයක් මිනිස්සු මොහොතර ගහගෙන ගියා. ඒ නිසා සිද්ධියක් දැකලා එකපාරම කියන්න එපා මේ අය අනිත් පැයට හානි කරන නිසා එහෙම වෙන්නේ කියලා කියන්න එපා. එහෙම නොතින් අනිත් පැත්තට කියන උදාහරණක් තියෙනවා අනිත් කට්ටියට. ඒ නිසා මේ සිදුවීම් පිනොතින් මෙතනින් විතරක් විසඳන දෙයක් නෙවෙයි. සතර කොයි කර්ම තියෙද කියලා අපි දන්නේ නැහැ. තව කොයි හේතු මේකට සම්බන්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ. අනේ නිසා අයුණ තත්ත්වය අපි මත අපට එක රැකවරණයක් තමයි අප කරන මේ කුසල් දහම. ඔබ කරන යහපත් දේවල් ගැන නිතර නිතර හිතන්න ඔබ. අම්මට තාත්තට සැලකෙන ඒවා, දරුවන්ට සැලකෙන ඒවා නිතර හිතන්න. ඔබ රැකෙන පංචශීලය ගැන නිතර නිතර හිතන්න. ඒක කුසලයක් දිනු කරගන්න. ඔබ සරණ ගියපෝ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නේ නිතර හිතන්න. මේ දේවල් හිතනකොට මොකද අපිට සිද්ධ වෙන්නේ? එකාතකින් වර්තමාන මොහොතේ අපේ හිත සතුටෙන් තියෙනවා. අනිත් දේ තමයි අපට අතීත කර්ම ශක්තියින් විදියට යම් කිසි අකුසල කර්ම විපාක එන්න තියෙනවා නම් ඒව වාක් යටපත් වෙනවා. යම් වාක් යටපත් වෙනවා මේ වර්තමානයේ ඔබ කරන කුසලිය නිසා. අපේ බෞද්ධ පිනතුන් වා පින්දහම් කරනවා. කනඩ පිනතුනේ තින්කම් එතන ශක්තිමත් නැහැ. උගක් වේදම් කරනවා. උගක් මහන්සි වෙනවා. උගක් කාලයකම කරනවා. උගක් සද්දෙත් ඇහෙනවා පින්කම් කරනකොට නේද? හැබැයි එතරම් දිනුතුනේ පින්කම් ශක්තිමත් නැහැ. ඇයි ඒකට හේතුව? ඒ පින්කම් කරගෙන ඉන්නේ අපි කරාට ඒ පින්කම් ගැන පස්සේ නැවත නැවත ඉන්නේ හිතන්නේ නැහැ ඒක. දැන් බලන්න අපි මේ කියපු හැම දෙයක්ම පස්සේ ඒ දේ කරාට පස්සේ හිතන දේවල්. ඔබ රැකියාවෙන් උපෙන් දේ ගැන නිතර හිතන්න, ධර්මක සම ගැන. ඔබේ පංචශීල ගැන ඔබ නිතර හිතන්න. ඔබ අම්මට තාත්තට සැලකන ආකාරය නිතර හිතන්න. ඔබ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ගුණ නැවත නැවතත් හිතන්න. ඔබ ශ්‍රවණය කරන ධර්මයේ ගුණ නැවත නැවතත් හිතන්න. ඔබ සරණ ගියපු ආර්ය මහා සංඝරත්නය ගැන නැවත නැවතත් හිතන්න. මෙන්න මේම හිතනකොට අර අපේ තියෙන කුසලිය හුඟක් ශක්තිමත් වෙනවා, ප්‍රබල වෙනවා. අන්න ඒ කුසලිය නිසා අභීත කර්ම විපාක විදිහට එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒව හුඟක් දුර්වල වෙනවා. ඊළඟට පින්වත්නි, ලෞකික වශයෙන් කරන ඉහළම කුසලයේ විදිහට බුදුරජාණන් වහන්සේ කුසලයක් අපට හඳුන්වා දුන්නා. අප මේ මුලින්ම කරුණ සඳහන් කළේ දානය දෙන එක ගැන, සීලය රකින්න එක ගැන, ඒ සීලයේ සීපත් කිරීම ගැන, බුදු දම සංඝ කෙන තෙරුවන් සරණ යාම, ඒ තෙරුවනේ ගුණ සීපත් කිරීම, මේ කුසල අතරින් පින්වත්නි ලෞකික වශයෙන් අපට වඩන්න තියෙන ඉහළම කුසලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එමකට ඕ භාවනා අතරිනුත් විශේෂ භාවනා දේශනා කළේ තමයි මෛත්‍රී භාවනා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා දවසට පුළුවන් තරම් වාර ගණන් සීපත් කරන්න වෙනතු. මේක තමයි අතීත අකුසල කර්ම විපාක දුර්වල කරන්නට, වර්තමාන කුසලයේ ප්‍රබල කරන්නට, තමන්ගේ ජීවිතයේ බබලන්නට හේතු වන ප්‍රධානතම ලෞකික කුසල කර්මය. හැකි තාක් දවසට එක විනාඩි දෙකකින් පටන් ගන්න මේක. ඒ පටන් ගන්න එක ටිකෙන් ටික දියුණු කරන්න. ඔබ gedare ඉන්න ස්ථානයේ වැඩ කරන ස්ථානය අය සුවපත්ත්වා කියලා හිතන්න. ඔබ ඉන්න නගරය අය සුවපත්ත්වා කියලා හිතන්න. ඔබ ඉන්න රටේ අය සුවපත්ත්වා. මේ මහද්වීපේ, යුරෝපා මහද්වීපයේ සුවපත්ත්වා. මේ පෘථුවේම ඉන්න අය සුවපත්ත්වා. මේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න අය, මේ ගැලැක්සියේ ඉන්න අය, මේ විශ්වයේ ඉන්න අය, මේ මුළු ලෝකෙම ඉන්න අය සුවපත්ත්වා කියලා සිහි කරන්න වෙනද. ඒ සිහි කරන මොහොතේ තමන්ගේ හිත හුඟක් ලස්සන වෙනවා, හුඟක් පිරිසිදු වෙනවා, තමන්ගේ කුසලිය හුඟක් ශක්තිමත් වෙනවා. අකුසල් විපාකයෙන් තියෙනවා නම් පිළිතුරු හුඟක් දුර්වල වෙනවා. මේ තමා වඩන මෛත්‍රී භාවනා ව්‍යානිසංස විදිය. එනිසයි භාගතුන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තං පදං අபிසමෙච්ච සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් සීල සත්ත්වෝ සෝපත්තේත්වා කියන මෛත්‍රී සිතුවිල වඩන කියලා. බලන්න පිළිතුරු, මේ කිසිම දෙයකට අපට කරන්න සලිවිලම් වෙන්නේ නැහැ. අපට අවශ්‍ය ධර්මඥානය, අපේ හිත ඒ ගැන විශ්වාසය තබා ගැනීමත්, ඒ සඳහා තමගේ චින්තනය මෙහෙවීමත් පමණයි තමයි සිදු කරන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ට මේ දේ කරන්න ගිහිල්ලා තමන්ට අනිත් වැඩ කිසිම දෙයක් වැඩපාඩු වෙන්නේ නැහැ පිටත. ඒ වැඩ කරන අතරේදීම මේ හැමදේම කරන්න පුළුවන්. ඔබ වැඩ කරන අතරේදීම ඔබට මෛත්‍රී භාන වඩන්න පුළුවන්. ඔබ ඇවිදගෙන යන ගමන් බුදුගුණ වඩන්න පුළුවන්. ඔබ බස් එකේ ඉඳගෙන ඉන්න ගමන් ඔබට දහම් ගුණ සංගුණ වඩන්න පුළුවන්. ඔබට ඔබේ ඇඳුම දිහා බලනකොට ඔබේ ධර්මික රැකියාව ගැන ඔබට හිතන සතුටුපත් වෙන්න පුළුවන්. ඔබේ දරුව දිහා බලනකොට, දරුවත් එක්ක කතා කරනකොට, අනේ මගේ මේ දෝ දරුවන්ගේ ඇඟේ තියෙන හැම ලේ මිදක්ම මම ලබා දුන්නේ ධර්මිකව හම්බ කළ නේද, මගේ කිරිටිගෙන් නේද, මම මහන්සියෙන් නේද, මම මහන්සියෙන් හම්බ කරපු දේවල් නේද මේ දරුවෝ කියලා ඔබේ දරුවා දෙස බලන හැම වෙලාවෙම ඔබේ හිතේ හිතන්න. ඒ හැම වෙලාවක්ම ඔබ කුසල් කරගන්න අවස්ථාවක්. ධර්මයේ දන්නේ නැති කෙනා ඒ දරුවම නිසා ඇතැම් විට තෘෂ්ණා දෘෂ්ටිමාන ඇති කරගන්නවා, ලෝභ ඇති කරගන්නවා, අකුසල ඇති කරගන්නවා. නමුත් ඔබ ඒ දරුවා දෙසම බලන ඔබ කුසල් ඇති කරගන්නවා. බොහෝ දෙනෙක් තමගේ දරුවා දෙස බලන අනිත් දරුවාගේ සසඳලා අනිත් දරුවට වඩා මගේ දරුවා ලොකුයි, මගේ දරුවා ඉගෙනගෙන තියෙනවා, මගේ දරුවට සැලකන්න ඕන, මේ වගේ දෙයකින් බොහෝ විට අකුසලිය තරක ඇති කරගන්න. එහෙම ඇති කරගන්න ලෝකයේ ධර්මය දන්න ඔබ ඔබේ දරුවා දෙස බලලා ඔබ කුසල ඇති කරගන්න. ඔබේ අම්මා තාත්තා දිහා බලලා සතුටක් ඇති කරගන්න. මගේ අම්මා තාත්තට මන් නේද කැමඩික දෙන්නේ, මගේ අම්මා ඇඳගෙන ඉන්නේ මං දීප ඇඳුමක් නේද, මගේ අම්මා නිරෝගී වෙන්න මම දීපු බෙහෙත් ටික නේද දැන්? මේව නිතරම හිතන්න පිනතුනි. ඒව හිතනකොට ඔබේ හිතේ ලොකු කුසලයක් පින් වෙනවා. මේව තමයි පින්කම් කියලා කියන්නේ. අන්නේ සියලුම පින්කම් එක තැනකට ගන්න ස්ථානයක් තමයි පිනතුනි. මේ සියලු සත්ත්ව සුවපත්ත්වා කියන මෛත්‍රී සාගත සිටවිල්ල. කෙනෙක් ජීවිතේ කොච්චර සතුටින් ඉන්නවාද කියන එක තීරණය කරන ප්‍රධානතම කාරණයක් තමයි ඒ තැනත්තා දවසට කොච්චර වාරයක් කොච්චර කාලයක් කොච්චර නම් විනාඩි ගානක් මෛත්‍රී භාවනාව වඩනවාද කියන කාරණය. යම් කිසි කෙනෙක් කොච්චර සතුටෙන් සැනසීමෙන් ඉන්නවාද කියන තීරණය කරන ප්‍රධානතම කාරණයක් තමයි දවසට කොච්චර නම් කාලයක් මෛත්‍රී භාවනා වඩනවාද කියන කාරණය. එතකොට හිතන්න එපා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරන්න ඕනේ කියලා. ඔබ ඇවිදිනකොටත් භාවනා කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් භාවනා කරන්න පුළුවන්. බස් එකකින් හිටගෙන යන වෙලාවෙදීත් භාවනා කරන්න පුළුවන්. ඒ බස් එකේම ඇයිද මෙත් වැඩම යන්න උදේට වැඩට යන වෙලාවේ. මේ බස් එකේන සීනොම දෙනා මං වගේම දරුවෝ හදන්න, දරුවන්ට කෑම ටික දෙන්න, අම්මට තාත්තට බෙහෙත් ටික අරගෙන දෙන්න තමයි මේ වැඩට යන්නේ කියලා හිතන්න. කොච්චර බලන්න හිතේ සැනසීමක් ඇති වෙනවද නේ? ඔබේ දරුවන්ට කුසගිනට ආහාර ටික අරන් දෙන වගේම තමයි බස් එකේ අනිත් යන ඇත්තේ යන්නේ. බස් එකේ රියදුරු මහත්තයත් එහෙම තමයි යන්නේ. එයාට කන්න බොන විතරක් නෙවෙයි, ඒ සල්ලි ටික අරන් ගිහිල්ලා එයාගේ දරුවන්ට කෑම ටික අරන් දෙනවා, එයාගේ නෝනට කෑම ටික අරන් දෙනවා, ලෙඩ වෙලී නාමට තාත්තට බෙහෙත් ටික අරන් දෙනවා. ඒවට තමයි හම්බ කරන්නේ පින්නතනි. එනිසා අපි මේ මෛත්‍රී සිතිවිල්ල වඩනකොට බලන්න ඒ සිතිවිල්ලත් එක්කම අපි අනිත් ලෝකයා අපිත් එක්කෙන පිරිසන්නේ දෙකම හිතනවා. මේ මෛත්‍රී සිතිවිල්ලේ තරම් ප්‍රබල කාරණයක් වෙනද? මේකට කියන්නේ සීමා සම්බේධය කියලා. සීමාවල් පිළිබඳව තියෙන ભેදය දුරු වෙනවා කියලා. මේ මගේ නේ පිටාය කියලා අපි නිතර සීමාවක් අපි දාගෙන ඉන්නේ. මෛත්‍රී භාවනා වැඩීමත් එක්ක මේ සියලු වැටකඩලු බිඳලා කියලා පින්නතුනේ මුළු සත්ත්ව ලෝකයේම මිනිස්යන් විතරක් නෙවෙයි සම්මේ සත්තා බාඳු සුභිතාත්තා සියලුම සත්‍යෝ සුවපත්ත්වාගෙන අදහසින් කිසිදු ભેදයක් නැතුව සියලුම දෙනා එකම තලයක ඉන්න අය වගේ අපට මෙත් සිතින් බලන අවස්ථාවක් එනවා. ඒක කොච්චර දින වෙනවද කියතොත් පින්නතුනේ කරණීයමෙත සූත්‍රයේ කියනවා මාතා යතානියම් පුත්තං ආයසායක පුත්ත මනරක්කේ ඒවං විසබ භූතේසු මාන සම්භාවය පරිමාන. අම්ම කෙනෙක් යාමට ඉන්න එකම දරුවාට යම් සෙනෙහසක් දක්වනවා නම් අන්න එවැනිම සෙනෙහසකින් සියලුම සත්‍යයන් කෙරේ බලන්න කියලා. මේ මට්ටමට ආවදී පින්නතුනි තමන්ගේ හිත බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර වාද බේද ගැටලු ප්‍රශ්න අඩු වෙනවද කියලා බලන්න. කෙනෙක් දකිනකොටම, කෙනෙක්ගේ සම්බන්ධයක් අහනකොටම, කෙනෙක් මතක් වෙනකොටම ඔබේම දරුවා වගේ බලන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා තියෙනවා. එවැනි හිතක් තියෙන කෙනා කොච්චරනම් මානසිකව නිරෝගීද බලන්න. සුසුකම්මත ජීවාම දේරණිය ස්වාවේරිනෝ. දේරණිය සුමනුස්සේසු විහරාමාවේරිනෝ. අපි සුවසේ ජීවත් වෙනවා. වෛර කරන මිනිස්සු අතරින් මම වෛර නොකරමින් මම සුවසේ ජීවත් වෙනවා කියලා දේශනා කරනවා. ඒ නිසා බොහෝ දෙනා නිත්‍ය සමාමනාපයෙන් ඉන්නේ. නමුත් අපි එහෙම නැහැ. අපි පින්නතුනේ මානසිකව නිරෝගීව ඉන්න අය. අපි අනිත්‍ය සමාමනාප නොවෙන අය. අනිත් කෙනෙකුට තමන් අමනාප කරන්න බැරි මට්ටමටම තමන්ගේ හිත ශක්තිමත් කරගන්නට ඕන පින්නතුනේ. වෙනත් කෙනෙකුට පුළුවන් නම් ඔබ ඉක්මනට කේන්ති ගන්න. ඔබ දක්ෂ කෙනෙක්ද? ඔබ දක්ෂ කෙනෙක් නෙමෙයි පින්නතුනි. ඔබට ස්කිල් එකක් කුසලතාවයක් ඇති වෙන්නට ඕන කාටවත් බෑ මාව කේන්ති ගන්න කියලා. අන්න ඒ තියෙන ස්කිල් එක ඒ කුසලතාවය ඔබේ තියෙන අධ්‍යාපන සුසුකමට වඩා වැඩි එක. ඒක වටිනාකම ඔබ මාසෙට ලබා ගන්න වැටුපට වඩා වැඩි. ඒ කුසලතාවය ඔබේ රූප සම්පන්නියට වඩා වැඩි. එනිසා පින්නතුනේ අපට බොහෝ විට මානසික පීඩා ගෙන දෙන්නේ අපේ හිතේ තියෙන මානසික සතුට නැති වෙන්නේ ඇයි? අනිත් පැත්තේ තියෙන අමනාපය නිසා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ ආධ්‍යාත්මික සතුට කරා යන කෙනෙක්ගේ ජීවිතයේ මුලින්ම වඩන ප්‍රධානතම ගුණාංගයක් විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. ධර්මයේ සූත්‍ර විමසලා බලනකොට බොහෝ සූත්‍ර පිටුනේ පැහැදිලි කළ දීලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවේ අනිසංස. ඒ නිසා ලෞකික ජීවිතයේ ඔබේ එදිනදා ජීවිතයේ සතුට තීරණය කරන ප්‍රධානතම කාරණා දෙකක් තමයි එකක් පංචශීල ආරක්ෂා කිරීම, අනිත් එක මෛත්‍රී භාවනා වැඩි වීම. ධර්මයේ උගා කාරණා තිබට එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ කරුණ දෙක ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. මොනද කාරණා දෙක? එකක් තමයි පංචශීලය, අනිත් දෙක මෛත්‍රී භාවනා. මේ දෙකෙන් ඔබ දිනු වෙනකොට අනිත් ගුණාංග ටික ඔක්කොම ඔබේ දිනු වෙනවා. මේ ගුණාංග ටික දිනු වෙනකොට ඔබේ හිතේ තියෙන කෙලෙස් වාක් නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඔබ මේ මට්ටමට මෛත්‍රී වඩනකොට ඔබේ හිතේ ඊර්ෂ්‍යාව නැති වෙනවා, මාන්නේ නැති වෙනවා, ආඩම්බරකම් නැති වෙනවා, පරිගැණීම් නැති වෙනවා. ඔබේ හිත ලස්සන හිතක් බවට පත් වෙනවා. ඔබේ දරුවා ළඟදී ඔබට ලැබෙච්ච ළමයා මුලින්ම ලැබෙච්ච වෙලාවේදී ඒ මුල් කාලේ ඔබ කොච්චර නම් දරුවා ළඟදී සංවරව හිටියද? වැඩිපුර කෑ ගහන්නේ නැහැ හයි, දොරක් හයියෙන් වහන්නේ නැහැ, කෑම බීම අපල දේවල් ගන්නේ නැහැ. කොච්චර නම් පරිස්සමෙන්ද ඔබ දරුවා ළඟ ඉන්නේ? අන්නේ වගේ දින තුනේ අපි හැම කෙනෙක්ම දරුවන් වගේ බැලුවද අපේ දඩ සිල්ල අරගෙන වගේ දරුවා ළඟදී අපි මාන්නයක් ඇති කරගන්නේ නැහැ, කිසිදාක ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැහැ, ආඩම්බරයක් ඇති කරගන්නේ නැහැ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මෛත්‍රී වඩන කියලා. මෛත්‍රී භාන වැඩිමත් එක්ක මිනිස් සියලු ගුණාංග ටික දිනු වෙනවා. විතරක් නෙමෙයි අපේ හිතේ තියෙන දුර්ගුණ නුගුණ රාශියක් යටපත් වෙනවා. මෙන්න මේ දෙක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අපරකින්න පංචශීලය, මෛත්‍රී භාවනාවත් තමන් රකින්න විතරක් නෙවෙයි. නියම සත්පුරුෂයා කියලා කියන්නේ මේ ගුණ දෙක තමා වඩන ගමන් ළඟම ඉන්න තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට මෙන්න මේ ගුණ දහම් දෙක පුරුදු කරන්න. විශේෂයෙන් තමන්ගේ දරුවන්ට, අම්මට තාත්තට, ස්වාමි භාර්යාවන්ට, සහෝදර සහෝදරියන්ට, එකට වැඩ කරන අයට මෙන්න මේ ගුණ දහම් දෙක ගැන කියලා දීලා ඒ අය පුළුවන් තරම් මේකට නැඹුරු කරන්න. එයා බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධ කරන්න යන්න ඕනත් නැහැ. නමුත් මේ දෙකේ අනිසංස කියලා දීන එයා මේකට නැඹුරු කරන්න. ඇයි එහෙම අප කළ යුත්තේ? එහෙම කළ යුත්තේ පිනතුනේ ඔබ ළඟම ඉන්න අය සතුටෙන් ඉන්නව දකින්න ඔබ කැමතිනේ. ඒ නිසා ඔබේ සතුට ඔබ අනිත් යටත් දෙන්නට ඕනේ. අනිත් දේ තමයි ඔබේ ළඟම ඉන්න කෙනෙක් මිය ගියාම තමයි ඔබට වැඩිපුරම දුකක් ඇති වෙන්නේ. අන්නේ ඔබේ ළඟම කෙනා මේ ගුණධම් දෙක පුහුණු කරලා තියෙනවා නම් ඔබේ උදව්වෙන් යා මේ ගුණධම් දෙක පුහුණු කරලා තියෙනවා නම් ඒ කෙනා මිය ගිය දවසට කිසි විටකත් ඔබට දුකක් හටගන්නේ නැහැ. ඇයි? ඒ කෙනා මිය ගිහිල්ලා බව ආරංචි වෙනකොට ඒ කෙනාගේ මృత ශරීරය දකිනකොටම ඔබ දන්නවා මේ පුහුණු කරපු ගුණ දහම් දෙක නිසා මේ කෙනා දැන් සුගතියක ඉපදලා ඉන්නවා කියලා. ඔබ ඒ කෙනාගේ මල ගෙදරට නොගියත් කමන්නේ. හත් දවසේ දාන්න නොදුන්නත් කමන්නේ. තුන් මාසේ දාන්න නොගියත් කමන්නේ. ඔබ ඉන්න කාලය යුතුයකම මැරෙමින් සිට කළා. මිය ගියාම බදාගෙන නැන්නේ බොහෝ අය. ඒ ඉන්න කාලය යුතුයකම දෙක කරන්න බැරි වෙච්ච නිසා සහ එය මිය ගියාට පස්සේ එයා මේ මොහොතේ දුගතිගාමී තැනක ඉන්නවා කියලා එයාට දැනෙන්න බයයි. අන්න ඒ නිසා තමයි මේ බොහෝ දෙනෙක් මිය යන්න බය සහ මිය ගියාට පස්සේ වා දුක් වෙන්නේ සෝපත්තිය. මෙන්න මේ කාරණය නිසා. අන්න ඒ නිසා පින්නතුනි අඩුම ගානේ තමා ළඟි මැසුරු කරන පස් දෙනෙකුටවත් මේ උදව්ව කරලා තියන්න නිකන් බැරි නම් සල්ලි දීලා හරි මේකට පුරුදු කරන්න. සල්ලි දීන හරි මුලදී මේකට යොමු කරන්න පස්සේ කාලේ සල්ලි දෙන්න ඕන වෙන්නේ ඒ කට්ටිය දීපු සල්ලිත් එක්ක ඔබට දෙයියන්නේ මේ ඥානසංශ දැක්කට පස්සේ දැන් ඔබ අහලා තියෙන ආනන්ද බිනේ සිටුතුමා ගැනනේ ආනන්ද බිනේ සිටුතුමාගේ පුතා මුලින් දහමට යන කැමැත්තෙන් දැක්ුවේ නැහැ ඈ සල්ලි දීලා තමයි බණන්නේ ඔබේ සෝවාන් වුණාට පස්සේ සල්ලි ගත්තේ නැහැ හැබැයි පින්නතුනේ අප ළඟමින් නැක ආදරේ නම් මෙන්න මේ උදව් කරන්න. මෙන්න මෙතනින් අපිට ලැබෙන සහතිකය තමයි අපේ මිය ගිහිල්ලා කොයි අනුතරකින් මිය ගියත් මිය ගියාට පස්සේ අපි දුකට ගාමේ වෙන්නේ නැහැ කියන සහතිකයක් අපිට තියෙනවා. මේ ආත්ම භාවය අත්හරිනවත් එක්කම අපි ඉපදෙන්නේ මීට වඩා සුගතියක, මීට වඩා පාසුකම් තියෙන, මීට වඩා රූප සම්පත්තිය තියෙන, මීට වඩා බුද්ධිය තියෙන තැනක තමයි අපේ හිත ඊළඟට පිරිසිඳ ගන්න. පින්නතුනි මේ දෙක කොච්චර මනසට සැනසීමක්ද බලන්න. අපට කිසි විටකත් මරණය ළඟදී බියක් ඇති වෙන්නේ නැහැ. ඇයි හේතුව මේ පරණ ශරීරය අත්හරිනවත් එක්කම අපේ ශරීරය පුරුම් පැදක් වගේ ලස්සන තැනක අපේ විඥානය පිහිටනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදියට අපට ජීවිතය ලැබෙන ලොකුම වරප්‍රසාදයෙන් එක පිනතුනි. මේක ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. මේක හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. මේක වෙනත් රටක සිටිසන්ෂිප් එකකට වඩා වටිනවා පිනතුනි. මේක ලෝකයේ ඉහළම රටේ සිටිසන්ෂිප් එක අරගෙන ඔබ ඉපදිච්ච රටේ ඩුවල් සිටිසන් එක ගන්නත් වඩා වටිනවා මේක. ඒ නිසා මෙන්න මේක තමයි නියම ඉන්ෂුරන්ස් එක, ඇෂුරන්ස් එක. මේක පිළිතුනේ හැකි ඉක්මනින් ලබා ගන්න. ඒ සඳහා උපරිම ලෙස පංචශීලයේ ඉන්න බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන නිතරම සිහිපත් කරන්න, තෙරුවන තමන් එක්ක ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න හැම මොහොතෙම මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්න. මෙන්න මේත් එක්කම පිළිතුනේ ඊළඟ පියවර දැනන්ත විදිහට අපව ඉහළ තලයකට ඔසවන්න බලනවා. ඒ තමයි අප සම්මා දිට්ඨියේ ඉහළම තැනට ගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය පිණිස අවබෝධය ලැබෙනවා අපට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි දුකේ හට ගැනීම හා නිරෝධය පිණිස අවබෝධය. කොහොමද දුක හටගන්නේ? කොහොමද දුක නිදහස් වෙන්නේ කියන කාරණය? නැත්තම් අපේ ජීවිතයේ සැබවින්ම සිදුවන කාරණේ මොකද්ද කියන එක? අපි ඇහැට රූපයක් දකිනකොට පිළිතුනේ මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් දකිනකොට අපිට හිතෙන්නේ මේ වෙලාවේ බාහිර පේන බුදු පිළිම වාසය තමයි මට පේන්නේ. මේ වෙලාවේ මේ පිළිත් චාන්ඩියන් එක තමයි මගේ කන්ට ඇහෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. පිළිතුනේ අපේ ඇහැට කවදාවත් බුදු පිළිමයක් පේන්නේ නැහැ. අපේ ඇහැට එන්නේ වර්ණ රූපයෙන්. අපේ කන්ට කවදාවත් පිළිත් අහන්න බෑ. අපිට එන්නේ ශබ්ද මාත්‍රේ විතරයි. ඒක පිළිත් කරගන්නේ අප විසින්. ඇහැට වර්ණ රූපේ විතරයි එන්නේ. ඒ වර්ණ රූපය එතනම නිරුද්ධ වෙන යනවා. අපේ විඥානේ පැත්තේ තියෙන නාමයන් ටික එකතු කරගෙන පස්සේ තමයි අපි මේක පිළිම වහන්සේ නමක්, මේක පිළිතක් ආදි වශයෙන් අපි ගන්නෙ. අන්නේ මුලින්ම ඇති වෙන අත්දැකීම සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ උපේක්ෂා සාගත අවස්ථාව. ඒ ඇතිවෙච්ච මුල් අවස්ථාවේ විපාක දෙකේ තම නිරුද්ධ වුණාට පස්සේ ඒක පාදක කරගෙන නැවත මනංච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවෙන් උයි අපට ඒ පිළිබඳ අවබෝධය ලැබෙනවා. ඒ පිළිබඳ අවබෝධය ලැබෙනකොටම අර මුල් අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් පින්නතුනි දුක කියන්නේ මොකද්ද? දුක නිදහස් වීම කියන්නේ මොකද්ද කියන අවබෝධය මෙන්න මෙතන දෙනවා. දුක කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයන් දකිනකොට ඒ පේන්නේ මේ වෙලාවේම රූපය කියලා හිතුවොත් ඒක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාවත් එක්ක අවිඥා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, කොහොම ගිහිල්ලා ජාති පත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුපායාසා කියන මෙන්න මේ පරිසම්පාදයට අදාළ දුක් ටික හටගන්නවා. එහෙනම් දුක නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොටම අපි දන්නවා නම් මේ පේන්නේ දැන් පේන රූපේ නෙවෙයි, මේක මොහොතට කලින් ඇහැට පතිත වෙච්ච වර්ණ රූපය. දැන් මේ මගේ මනෝවිඤ්ඤාණය මන් තේරුම් ගන්න අවස්ථාව කියලා දැක්කොතින් බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වුණා කියන්නේ අවිඥායත් වේ වාසේසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කොහොම ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති සකල විද දුක් සමුදායෙන් නිදහස් වෙන මේක මුලින් අසා දැනගන්නට ඕන. මෙන්න මේ යථාර්ථයේ පින්නතුනේ අපේ ජීවිතේ හැම මොහොතම ක්‍රියාත්මක වෙනවා. අපි නිතරම පිහිටලා ඉන්නේ දැන් අත්දැකීම නෙවෙයි කලින් අත්දැකීම අපි ඉන්නේ. අපි වාහනයක යනකොට නිතර වාහනේ ඉදිරිපස බලන් තමයි යන්නේ. හැබැයි අපි ඉන්නේ කොහෙද? ඉන්නේ මීට කලින් දැකපු තැන රෝධහතරුඩ තමයි ඉන්නේ. නමුත් ඉස්සරහා බලන් තමයි ඉන්නේ අපි. අපි කෑමක් කනකොට බලන්න. අපි කෑමේ රස දැනෙනකොට අපිට මතක් වෙන පිටින්නේ තිය කෑම. හැබැයි අපි රස විඳින්නේ මොන කෑමද? දිවේ තියෙන කෑම. දිවේ තියෙන කෑම රස විඳිනවා. රස විඳින ගමන් හිතනවා රස තියෙන්නේ පිඟානේ තියෙන කෑමෙන් කියලා. ඔබට කවදාවත් මතක් වෙලා තියෙන රස දැනෙනකොට කටේ තියෙන කෑම. දිවට රසයක් දැනෙනකොට ඔබට කවදාවත් දැනෙලා තියෙද හිතෙලා තියෙද මේ රස දැනෙන කටේ තියෙන කෑමේ කියලා? නෑනේ. හැමදාම පිඟානේ තියෙන කෑම ටික පිඟානේ තියෙන පීස් එක දිහා බලාගෙන තමයි කටේ තියෙන කෑම රස විඳින්නේ නේ. පිඟානේ තියෙන කෑම පිටතට රස නැහැ. ඔබ හිතන්නේ පිඟානේ තියෙන කෑම රසයි කියලා නේ. පිඟානේ තියෙන කෑම රස නම් ඒ කෑම ටික බ්ලෙන්ඩර් එකකට දාලා බෙන්ඩ් කරලා බටේකින් දාලා බලන්න කොරහද කියලා. ඒ කෑම රස නැහැ පිටතට. රස තියෙන්නේ අර කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච හැපිච්ච ආහාරය තමයි රස තියෙන්නේ. නමුත් අපි හැමදාම බැලුවේ පිඟාන දිහා. පිඟාන දිහා කෑම ටික බලනකොට තමයි අපට ආසාවක් ඇති වෙන්නේ, ලෝභයක් ඇති වෙන්නේ. හැබැයි ඒ රස දැනෙන්නේ මේ වෙලාවේ දිවේ තියෙන කෑමේ, කටේ තියෙන කෑමේ කියලා දැනගත්තොත් අපිට කවදාවත් කටේ තියෙන කෑම ටික වෙන කෙනෙක්ගේ කෑම ටිකක් හොරකම් කරන්න ආසාවක් ඇති වෙනවද? ඒ කෑම ටික වටිනවා කියලා ආයි කටින් අරගෙන ෆ්‍රිජ් එකේ දාලා උදේට ගන්න කියලා තියාගන්නවද? පින්නතුනේ අඩු ගානේ පිඟානට නෙමෙයි අතටවත් අපි ගන්න සූදානම් ඒ කෑම ටික. අපේ සමස්ත ජීවිතය කියන්නේ මේක පින්නතුනේ. අපි වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. අපි නිතරම වාඩි වෙලා ඉන්නේ මීට කලින් දැකපු තැන. වාඩි වෙලා ඉන්න ස්ථානේ ඔබට බලන්න ඕන නම් එතනින් නැගිටින්න ඕන. ඔබ ගමනක් යනකොට නිතර ඉස්සරහා බලන් යන්නේ. හැබැයි ඔබ ඉන්නේ පිටපස්සේ. ඔබ පඩිබලක් නගිනකොට ඉස්සරහා පඩි බලන් ඉන්නේ. හැබැයි ඔබ ඉන්නේ පිටපස්සේ. අපි රැයට විදුලි පන්දමක් ගහගෙන යනකොට විදුලි පන්දම ඉස්සරහා ගහගෙන යන අපි පිටපස්සේ ඉන්නේ. අපි නිතරම ඉන්නේ ගෙවුණු අතීතය තුළ. අපි ඉන්නේ පින්නතුනි විඥාන මට්ටමෙන් ඉන්නේ. රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාන මට්ටමෙන් තමයි අපි සමස්ත ජීවිතය ගත කරන්නේ. අපි ඇහෙන් රූප දැකලා සතුටුුණා නම්, කනෙන් ශබ්දය අහලා සතුටුුණා නම්, දිවෙන් රසයක් දැනලා, නාසයෙන් ගඳ සුවඳක් ඇවිල්ලා, කයට පහසක්, මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් යම් තාක් දුක් සැප විඳනම්, ඒ සියල්ලක්ම විඳෙ පින්නතුනේ චක්කු විඥාණයෙන්වත් නෙවෙයි, සෝත විඥාණයෙන්වත් නෙවෙයි, ගහන විඥාණයෙන්වත් නෙවෙයි, ජීව විඥාණයෙන්වත් නෙවෙයි, ඒ සියලු දුක් සැප විඳ අපි මනෝ විඥාන අවස්ථාවේ. මෙන්න මේක දැනගත්තු ගමන්ම පින්නතුනේ යාට මාර්ගය පැනවෙනවා. මේක තමයි සුතමේ ඥාණයෙන් අපි දැනගන්න දර්ශනය. මේක දැනගත්තු ගමන්ම මේ දර්ශනය සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒක සාක්ෂාත් වෙන්න නම් මාර්ගයක් පැනවෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා. තමන්ගේ සමස්ත ජීවිතයම වෙන්නේ මේ කාරණාට. ඔබ සසර කළා වූ සියලු පින්කම ආනිසංස සහ ඔබ මේ ජීවිත කාලයේ අම්මට තාත්තට සැලකීමේ ඉඳන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෑත එකතු කිරේ කළ වැන්දකේ ඉඳන් ඔබ කළා වූ සියලු ගුණධම් සියලු පින්කම් වලට ඔබට ලැබෙන අගනාම දායාදය තමයි මොකද්ද? මෙන්න මේ දර්ශනයෙන් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසං කියලා දේශනා කරනවා. මේක තමයි ඍජු මාවත, නිදහස් මාවත. ජීවිතේ කරදර අඩුවෙන්ම ජීවත් වෙන්න තියෙන මාර්ගය තමයි අරහත්ක මාර්ගය. ජීවිතේ සතුටෙන්ම ජීවත් වෙන්න තියෙන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය කියන යහපත් දැක්ම, ඒත් එක්කම සම්මා සංකප්ප, නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඇති වෙනවා. ඒත් එක්කම සම්මා වාචා, තමන්ගේ වචනේ ඉතාම නිවැරදිව පාවිච්චි කරනවා. සම්මා කම්මන්ත, තමන් කයින් කරන වැඩේ ඉතාම නිවැරදිව සිදු කරනවා. සම්මා ආජීව, තමා කරන රැකියාව ඉතාම ධාර්මිකව සිදු කරනවා. සම්මා වායාම යහපත් උසහය, සම්මා සතිය යහපත් සිහිය, සම්මා සමාධිය යහපත් සමාධිය. පින්නතුනි, ඔබ සසර කළා වූ අනන්ත වූ පින්දහම් වලට සහ මේ ජීවිතය ඔබ වඩා වූ සියලුම ගුණ දහම් වලට ඔබට ලැබෙන තෑග්ග, gift එක, present එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන වටිනාම මාවත පිනතුනේ මෙන්න මේ නිදහසේ මාවත. මේක තමයි නිදහස් මන්දිරේ කරා යන්න තියෙන නිදහස් මාවත. රතු පරසක් මතින් අපේ ජීවිතය ගලාගෙන යන තියෙන මාවත. මේක කරන්න ගිහිල්ලා පිනතුනේ බය වෙන්න එපා. රැකි රක්ෂා කරනව නවත්තන්නේ නැහැ. රැකි රක්ෂා මීටත් වඩා හොඳට කරනවා. මිටත් වඩා ජවයකින් කරනවා. මිටත් වඩා පැය ගණක් ඔබ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට මිටත් වඩා සල්ලි ඉතුරු කරනවා. මිටත් වඩා ඔබට අනවශ්‍ය විදියට සල්ලි වැය වෙන්න තියෙනවා නම්, ලෙඩ දුක් වලට, අනවශ්‍ය ගමන් බිමන් වලට, කැම බිම වලට, ඒවා සීමා වෙලා ඉතාම වටිනා විදියට ඔබ හරි හම්බ කරන දාන ධනය සුරක්ෂිත වෙනවා. මේ ඔබට ලෝකයේ වටිනාමය මුණගෙන යනවා. ගුණෙන් වැඩි වෙන්න වැඩි වෙන්න පිනතුනේ ඔබට ගුණවත්මය ලෝක මුණ ගැහෙනවා. ඊටාම ගුණවත්ය මුණ ගැහෙනවා. එක්තරා කෙනෙක් මට ළඟදි සිද්ධියක් කිව්වා. එක්තරා රටක කෙනෙක් වෙනත් රටකට ගිහිල්ලා ඒ රටේ දියාට යන යාළුවෝ වාක් ඇඳුම් පළඳුම් මරන් දීලා සතුරු කරලා ඉතින්. ඒ විතරක් නෙවෙයි, යාට චොකලට් යම් බත් දීලා අරගෙන යන්න. ඊට පස්සේ මෙයා බඩු ටික පැක් කරනකොට බර වැඩි ටිකක්. චොක්ලට් මල්ලක් දාලා යන වෙලා. ඊට පස්සේ මෙයාගේ යාළුවා කියලා තියෙන රටේන යාළුවා කියලා තියෙනවා, මේකත් අතේ අරන් යන්න පුළුවන් normal එකේ අරන් යන්න කියලා. මෙයා මොකද කිව්වේ? මෙයා කියනවා, නෑ මම එහෙම නියමිත බරට වැඩිය මම පොඩ්ඩක් අතරන් යන්නේ. මට ඒක එපා. ඒක මෙහෙදී යනවා කියලා. මීට අවුරුදු 10කට විතර කලින් වෙච්ච සිද්ධියක් නේ කියන්නේ. එදා ඒ ගුණය පුරුදු කෙනා ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසාම අද උඩ පුළුවන්කම ලැබුණ එක්තරා රටක රාජනායකයෙක් වෙන්න. ඒ ගුණය විතරක් නෙවෙයි, ගුණ හොවා තිබිච්ච කෙනෙක්. පින්නතුනි, තමන්ගේ ළඟ තියෙන පොඩි ගුණයක් හරි එක දිගටම කරගෙන යන්න. ඒ ගුණ පුරන්න. ඒ ගුණ එකතු වෙලා කාලෙකදී ඔබට මහා ගුණවන්ත කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ගුණ සාගරයක් වෙනවා ඔබ. එනිසා පොඩි ගුණේ හරි පොඩි තැනකදී වුණත් ඒක කරන්න. භගතුනාංශයකයි දේශනා කරේ හැම ගුණයක්ම පින්කමක් බවට පත් වෙනවා. හරියට ජලයේ බිඳුව බිඳුව එකතු වෙලා මහා ජලකලයක් පිරෙන වගේ අපේ ජීවිතේ පිනෙන් පිරලා යනවා. ඒ නිසා අම්මට තාත්තට සලකන එක ඉඳන්ම තමන්ගේ පිනේ දිනෙන් දින වැඩි කරගන්න. අම්ම තාත්තා ඉන්නවනම් ඒ ඇයට ඔකේ කොහේ හිටියත් ඒට උදව් කරන්න. දිනපතාම පුළුවන් නම් කතා කරන්න. ඔබේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට එයත් එක සුන්දරව කතා බහ කරන්න. ඒ වගේම ඔබ වැඩ කරන තැනට ගරු කරලා ඔබ ජීවත් වෙන ඔබ වැඩ කරන තැන හින්දා එතන පුළුවන් තරම් අවංකව උපරිම ලෙස ඔබේ සේවය කරන්න. මේ සියලුම ගුණධම් නිසා ඔබට ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. ඔබේ බලාපොරොත්තු වෙන ඉලක්ක කරා ඔබට යන්න පුළුවන්කම තියෙනවා. නිරෝගීකම ලැබෙනවා. මේ ගුණධම් වල ප්‍රධානම ලක්ෂණය තමයි ඔබට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ලෝකෙ කොහේ හිටියත් අද ලෝකෙ ලොකු තැනක් නෙවෙයි. ඉස්සර ඇතැමිට විදේශ රටක ගියාට පස්සේ ඇතැමිට ලියුමක්වත් නැහැ නේද? ලියුමක් එවනකන් දන්නේ නැහැ ජීවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ නේද? අපි පුඩා කාලේ 80 ගණන්වල වගේ නේද? මැද පෙරදිග හරි පිට රටකට ගියොත් කවුරු හරි ගියා ජීවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. නමුත් අද එහෙම නැහැ පේනතුනි. පිට රටේ ගිය දවස් ඉඳලම දරුවොත් එක්ක ප්‍රූපයෙන් පෙනෙමෙනි කතා කරනවානේ ගෙදර ඉන්නවානේ. අදින් තාක්ෂණයක් තියෙන අද කොච්චර අපි ඉදිනුද අපිට කොච්චර පහසුකම් තියෙනවද පින්නතුනි මෙන්න මේත් එක අපි අපේ ගුණය අපත්තන් දිනු කර ගන්නට ඕන අන්න ඒ තුලින් විශේෂයෙන් මේ තියෙන මාධ්‍යත් එක්ක අපට හොඳම කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා ඒ කල්යාණ මිත්‍රයන් අපට ලැබෙන වටිනාම දේ මොකද්ද සද්ධර්මය අන්නේ සද්ධර්මයේ ඉහළම පුහුණුව කියන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආරසණික මාර්ගයේ පිළිඳින ධර්මයේ සියලුම කාරණා ඇතුළත් වෙනවා. සම්මා සතිය ගත්තොතින් සතර සතිපට්ඨානෙම තියෙනවා. සම්මා වායාමය ගත්තොතින් සතර ඍද්ධිපාදම සතර සම්ප්‍රදාන වීරියම තියෙනවා. සම්මා සතිය ගත්තොතින් සතර සතිපට්ඨානෙම තියෙනවා. සම්මා සමාධිය ගත්තොතින් ධානය ටික ඔක්කොම තියෙනවා. සම්මා සංකප්පය ගත්තොතින් මෛත්‍රී භාවන ඇතුළු සතර බ්‍රහ්ම විහරම තියෙනවා. සම්මා දිට්ඨිය ගත්තොතින් එතන ප්‍රඥාව තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගත්තොතින් එහි සීලස්කන්ධය තියෙනවා මේ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සීලොම් දහම් කරුණෝ මේ ආරසණගික මාර්ගයේ කියන මේ ප්‍රතිපදා තුල අන්තර්ගත වෙලා තියෙනවා එනිසා මේ දුකෙන් හට ගැනීම හා නිරෝධය ඇහැට රූපයක් පේනකොට අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන මේ ස්වභාවයේ ධර්මයට අනුව තේරුම් ගත්තොතින් අපි ඇහැට පෙනෙන රූපය තුළින් බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා අපි දකිනවා. ඇහැට රූපේ දකිනකොටම බාහිරට නෙමෙයි අපේ හිත යන්නේ, අපේ අභ්‍යන්තරට යන්නේ. මගේ හිතේ ස්වභාවය මොකද මේ වෙලාවේ කියලා. අන්නේ හිත අදිකට තියෙන දෙයක් නෙවෙයි. ඒ විඥානයත්, ඒ නාමයත් හේතු නිසා හටගෙන හේතු නිරෝධේ නිරෝධ වෙන කියලා දකිනවා. එනිසා සීලයේ පිටලා මේ සමති විදස්නා දෙක වඩනවා නම් යක්ත නාමංච රූපංච අසී සම්පුරුජ්ජති නාම රූප දෙක මිතුරු නැතුව නිරුද්ධ වෙනවා බාහිර ලෝකිනොත් නිදහස් වෙනවා අභ්‍යන්තර නාමයන්තිකොත් නිදහස් වෙනවා මෙන්න මේක තමයි සියලු දුක් කෙලවර කරන මාර්ගය විදියට බුදුරජාණන් වහන්සේ මේ ජටා සූත්‍රයේ දේශනා කළේ එනිසා පිළිතුරු මේ ශ්‍රවණය කරපු ධර්ම කාරණා මතක තියාගෙන හැකිතාන් දුරට තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කරන්න උත්සාහ කරන්න. ඉතින් වෙනතුන් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කළා වූ ධර්මයට අනුව තමන්ගේ චින්තනය හැකිතාන් මෙහෙවලා තමන්ගේ ජීවිතය වඩා වඩාත්ම ලස්සන කරගන්න බලන්න. එතකොට ඔබ ධනයෙන් දිනු වෙන විතරක් නෙවෙයි ධර්මයෙන් දිනු වෙනවා. විශේෂයෙන් මේ වගේ රටකට ඇවිල්ලා ඔබ ධනෙ උපයාගෙන යන විතරක් නෙවෙයි ඔබ ගුණ දහන්නු දිනු වෙල යන්නට ඕන. ඔබ ධර්මයක් පුහුණු කළ යන්නට ඕන. පින් පුරාගෙන යන්නට ඕන. ඔබ ශ්‍රී ලංකාවේදී හිටියට වඩා පින්කම් මෙහෙදි කරන්න ඕන ඔබ. ශ්‍රී ලංකාවේදී හිටියට වඩා සිල්වන්ත වෙන්නට ඕන. ඊට වඩා ඔබ භාවනා කරන්නට ඕන. ඊට වඩා මෛත්‍රී වඩන්නට ඕන. ඊට වඩා ධර්ම ඉගෙන ගන්නට ඕන. එතකොට තමයි ඔබේ මේ ගමන සැබෑ ගමනක් වෙන්නේ පිළිතුරු. මේ ඔබ දුර පැහැර ආපු ගමන වඩාත්ම ලස්සන ගමනක් වෙන්නේ ඔබේ පර්ස් එකේ සල්ලි හොබත් දාංගියට විතරක් නෙවෙයි. ඔබේ හදවතේ ගුණ දහම් රාශියක් දරාගෙන ඔබ නැවත මෞභිමට යන්නට අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නතර සේවා, මේ උතුම් කුසලයේ බලයෙන් ගෞරවනීය ලොකුහඳුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව මේ පින තුන හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයේ සැලසේවා ශ්‍රී ලංකාවේ සිටින තමාගේ දෙමෝපියන් ඇතුළු ඥාතීන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සලසා දෙත්වා. ඒ වගේම ඔබ නමින් මියගිය දෙමෝපියාදී කිසියම් ඥාති පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සෝපත්ත්වා සුගතිගාමී වෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දෙනාටම සාදු කියලා පිනනුමෝදන් කරමු. සාදු සාදු සාදු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිම්භයං සෝකං පන්තාච නිස්සෝකං පන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොදින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත්